संसार सारोग विनीत निसम सन्नीत सातम सुचि सार देशम संधीर कं सुन्न तनु पलासम संलापदे सिंह पनने भिसासम संसाभिगं केवल मोहनासम सन्नाह कन्मार हने विशेषम संसेवितं दासि मुदार आसम संहार धम्मं पनमे सदासम संदास गन्नासित पापनासम सन्ना दंसिं हत गोर पासं संपार गामिं सुचि सार वासं संवार संगं पनमे रसासं සසර සැඩ සයුර නවතා නිවන් වැද පැතිරන නැති දිරිමත් රන් පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙන් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු කවු හැම නසන බව බෙමිසුණු විසුණු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිතිපතා පින් සරු මහා සංගන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස හුම්මේ චාහං අනුරාධේතරහිත දුක්ඛං චේව පඤ්ඤසේමි දුක්ඛස්සච නිරෝධන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයයි සදහවත් වාස්තවස්ස පින්නතුනි අද දින නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවන් මේ හිමිදිරි පාන්දර සීල සමාදානයේ සහභාගී වෙලා විශේෂ සීල සමාදානයට සහභාගී වෙන අවස්ථාව. ඉතින් ඒ විද්‍යාලයට සම්බන්ධ පින්නතුන් වගේම ඒ පින්නතුන්ගේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී වෙලා අද දවස පුරාම නාලන්දා විද්‍යාලය ආදි සිසුන් විසින් සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් ඒකට සහයෝගය දක්වන බොහොම දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ වෙලාවට නියමිත ධර්ම දේශනාවට මුකන් දීමටයි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි බෞද්ධයන් හැටියට අපි බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේ ඇත්තටම අපට දේශනා කළ තියෙන මොකක්ද කියන එක ගැන අපට පැහැදිලි නිවැරදි අවබෝධයක් තියෙනට ඕන. බුදුහාඳුර විශේෂණම දේශනා කළා ජානතෝ භික්ඛවේ හං පස්සතෝ ආසවානං අයං වදාමි කියලා. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ වචන වලින් පාලි භාෂාවෙන් නිවන් මඟ දන්න කෙනාට දකින්න කෙනාට මම මේ මාවත දේශනා කරනවායි කියලා නිවන පණවනවායි කියලා. ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපි යා යුතු ගමන් මඟ ගැන අපේ ජීවිතය යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒ මොනවද කියලා අපි අවංකව තේරුම් ගන්නට ඕන. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අපේ ළඟ ප්‍රධාන වශයෙන් තියෙනවට ලක්ෂණ කීපයක් තියෙනවා. මේ පින්තුනේ ළඟ දැනටමත් ඒ ලක්ෂණ තියෙනවා. හැබැයි ලක්ෂණ තමගේ ළඟ තියෙනවද කියලා සාමාන්‍ය අපි දන්නේ නැහැ. මේ පින්තුන් සතුටට පත් වෙනවා ඇති ඒ කාරණ දැනගත්තොත්. ප්‍රධානම ලක්ෂණයක් තමයි පින්තුනේ සුවච භාවය කියන එක. සෝචස්සතා සුවචෝ ආදී පදවලින් පාලි භාෂාවෙන් කියනවා මනාව එහම් කන්දීම කියන එක. අපි ඉංග්‍රීසි කියන ඇක්ටිව් ලිස්නින් කියලා, ගුඩ් ඇටෙන්ෂන් කියලා, සාවධාන එහම් කන්දීම අපේ ළඟ තියෙනට ඕන. ඒක මේ පින්නතුනේ හැම දෙනාගේම ළඟ තියෙනවා. ඒ වගේම පින්නතුනේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් අපේ ළඟ අනති මානී ලක්ෂණය තියෙනට ඕන. අපි සාමාන්‍ය නිහතමානී කියලා කියනවා. නමුත් නිහතමානී කියලා කියන්නේ සම්පූර්ණ මානිය දුරු කරපු කෙනා. නමුත් ධර්මයේ මුලින් සඳහන් කරන්නේ ආරම්භයේදීම අනතිමානී ගුණය තියෙනට ඕන. මාන්නේ අඩු කෙනෙක් වෙන්නට ඕන. දැන් මේ පින්තුන්ගේ ළඟ ඒ ලක්ෂණයක් තියෙනවා. ඇතැම් විට බණ කියන මටත් වඩා මේ පින්තුන් ඇතැම් විට වයසින් වැඩි පින්තුන් ඉන්නවා. බොහෝ දැනුගත්කම් තියෙන අය ඉන්නවා. බොහොම උපාධිගත් පින්තුන් මෙතන ඉන්න පුළුවන්. නමුත් ඒ වුණත් ධර්මයේ ළඟදී අපේ නිහතමානී බව තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ධර්මය අහන්නේ. මේ පින්තුන් අහලා තියෙ බුදුහාඳුරගේ කාලේ හිටිය උගත්ම ප්‍රඥාවන්තම කෙනා කවුද කියලා බුදුහාඳුර හැරුණකොට. ඔව් බුදුහාඳුරෙන් කාලේ හිටිය උගත්ම කෙනා තමයි සරුවත්හාඳුර කියලා කියන්නේ. ඒ කාලේ දඹදිව තිබිච්ච මුළු අධ්‍යාපනයම ලබාගත්තු කෙනෙක් තමයි සරුවත්හාඳුර කියලා කියන්නේ. ගිහි කාලේ උන්වහන්සේට කිව්ව උපතිස්ස කියලා. උන්වහන්සේ ත්‍රිවේදයේ කෙළවරට ගිහිල්ලා හිටියේ. ත්‍රිවේදය කියලා කියන්නේ ත්‍රික් යජුර් සාම කියලා, ත්‍රික් යජුර් අතරවන් කියලා. මෙන්න මේ ත්‍රිවිධ වේදයේ පිළිබඳව සම්පූර්ණ අත්දැකීමක් දැනුමක් තිබිච්ච කෙනෙක්. ඒ ත්‍රිවේදයට පින්නතුනේ එකල ಭಾರತයේ තිබිච්ච සමස්ත දැනුම් සම්භාරයම ඇතුළත් වෙලා තිබුණා. ඒ කාලේ තිබුණා නම් ආයුර්වේදය, සටන් කලාව, ජෝතිෂය, ලක්ෂණ ශාස්ත්‍රය, ශබ්ද ඥාන, ව්‍යාකරණ මේ සියලුම දේවල් මේ දැනුම් සම්භාරය තුළ ඇතුළත් වෙලා තිබුණා. නමුත් එහෙම දැනුමක් තිමිච්ච උපතිස්ස නැත්නම් සාරිපුත්ත පැවිදි වෙන කලින් උන්වහන්සේ පින්නතුනි අර අස්සජි හාමුදුරන් ළඟදී හුවා නිහතමානී වුණා. ඒ නිසා තමයි උන්වහන්සේට ධර්මය අහන්නට ලැබුණේ. අස්සජි හාමුදුර මුණ ගැහිච්ච අවස්ථාවේදී උපතිස්ස පරිබ්‍රාජකය කියනවා, ස්වාමිනේ ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් ඇසරීම බොහොම සංවරයි. ඔබ වහන්සේ ළඟ මොකක් හෝ විශේෂ දහමක් තියෙනවා, එහෙම දහමක් දන්නවා නම් මට කියන්න කියලා. ඒ අවස්ථාවේදී අස්සජි හාමුදුර මොකද කිව්වේ? ඥාතජ හඳුර කෙන කාටද? ඔව්, පස්සඟ මහණුන්ගෙන් බුදු හාමුදුරන්ගෙන් මුලින්ම බණ අහලා ආතුනේ පස්සෙනේ කොණ්ඩාඤ්ඤ වප්ප බද්දේ මහ නමස්සිදි කියලා. අන්නෙන් අවසාන කෙනා තමයි අස්සජ හාමුදුර කියලා කියන්නේ. පින්නතුනේ, ඒ අස්සජ හාමුදුර ඒ වනිට රහතන් වහන්සේ කෙනෙක්. නමුත් අස්සජ හාමුදුර කියනවා, මම නම් බොහොම ටිකයි දන්නේ, මම ළඟදී මහ නැච්ච කෙනෙක් කියලා තමන්ගේ නිහතමානීත්වය ප්‍රකාශ කළා සරියුත් හාමුදුරගේ ළඟදී. සාරිපුත්ත ළඟදී ඒ අවස්ථාවේදී උපතිස්ස කියනවා, ස්වාමිනී ටිකක් උනාට කමන්නේ, ඒ දන්න ටික මට කියන්න කියලා. පින්නතුනි, දහමෙන් ප්‍රයෝජන ගන්න නම් මෙන්න මේ ආකල්පය අපේ ළඟ තියෙන්න ඕන. එහෙම තිබුණොත් අපට දහම් මගෙන් හුවාක් දුර යන්නට පුළුවන්. අපේ ජීවිතයේහි සැබෑ ගමන් මඟ මොකද්ද කියලා තේරුම් අරගෙන වඩ වඩාත් අපේ මානසික සුවය කරා ඉදිරියට යන්නට අපට ඒක හේතුවක් වෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපට අපේ මානසික සුවය වැඩි කර දෙන ධර්මයක්. ධර්මය අහන ගහනට ඒ ධර්ම පිළිපදින පිළිපදින්න පින්නතුනි අපේ මානසික දුක් පීඩ අඩු වෙන්නට ඕන. ඒ වගේම වෙනත් කෙනෙකුට අපේ මානසික සතුට පැහැරගන්නට සොරාගන්නට තියෙන අවස්ථාව අඩු වෙන්නට ඕන. දැන් බොහෝ විට අපි යැපෙන්නේ බාහිර මත. බාහිර පුද්ගලයන්, අපේ දරුවන්, රැකියාව, අධ්‍යාපනයේ ඥාති මිත්‍රාදීන්, තමන්ගේ ගෙදර මේවා හොඳට ලස්සනට කේවලට කියමුනොත් තමයි අපි සතුටු වෙන්නේ. ඒක පොඩ්ඩක් හරි වෙනස් වෙනවා තින් අපි දුකටපත් වෙනවා. ඒ කියන්නේ පින්නතුනි, තාම අපි බාහිර මත යැපෙන්නේ. අන්න ඒ බාහිර මත යැපිච්ච ගතිය ටිකෙන් ටික අඩු කළා. අපේ සිත ගැන පරිපූර්ණ විශ්වාසයක් තියලා, ධර්මය ගැන සම්පූර්ණ විශ්වාසයක් තියලා, අපේ හිතෙන් අපි පිළිපදින ධර්මයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම තමයි ධර්ම මාර්ගයේ ගමන් කිරීම කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පරිණිවන් සූත්‍රයෙන් දේශනා කළේ, අත්ථ දීපා භික්ඛවේ විහෙරතත් සරණා න අඤ්ඤ සරණා. ඔබටම ඔබේ සිත පිළිසරණ කරගෙන ඉන්න දිවයින පහන කොටගෙන ඉන්න න අඤ්ඤ සරණ වෙන සරණක් නැහැ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණ න අඤ්ඤ සරණ. ධර්මයේම පහන කොට ඉන්න, ධර්මයේම පිළිසරණ කොට ඉන්න, ධර්මයේ දිවයින කොට වාසය කරන්න කියලා. ඇයි එහෙම දේශනා කළේ පින්නතුනි? අපිට තියෙන අනිත් සියලුම දේවල් ටිකෙන් ටික වෙනස් වීම කරා යනවා. අපෙන් ටිකෙන් ටික ඈත් වෙමින් තියෙන, අපි කැමැති බව ටිකෙන් ටික කැමැති බවට විරුද්ධ පැත්තට ගමන් කරමින් ඉන්නේ. අපේ ඥාතීන් ඉන්නව නම් ටිකෙන් ටික කට්ටිය ඈත් වෙනවා, ටිකෙන් ටික අය මරණය වෙත ළඟා වෙනවා. අපේ දරුවෝ ඉන්නව නම් ටිකෙන් ටික ඒ අය දුරබැහැරට යන්න සූදානමින් ඉන්නේ. අපි මුගාත්ම කැමැති අපේ ශරීරය ටිකෙන් ටික දිනපතාම අපේ තියෙන ශරීරයේ ලස්සන බව ටිකෙන් ටික පැහැර ගන්නවා, නිරෝගී බව පැහැර ගන්නවා. අපේ තියෙන ආයස හරියට කුඩා දියපාරක් වියලි බිමක් මතින් යනවා වගේ ටිකෙන් ටික අපේ ආයස අඩු වෙනවා, අපේ යෝන බව අඩු වෙනවා. සංස්කෘත උගත් දේශනා කරනවා ගිරි නදී වේගෝපමං යවවනක් කියලා. හරියට උස කන්දකින් ඇදහැලෙන ගංගාවක් වගේ, උස කන්දකින් ඇදහැලෙන දියපාරක්. ඒ දියපාර බලනකොට පින්නතුනි අපට පේන්නේ හරි ලස්සනයි කියලා. අපි හිතන හැමදාම එක වගේ දියපාර තියෙයි කියලා නේද? නමුත් ඉතාම සුළු මොහොතකින් ඒ දියපාර පහළට වැටිලා යනවා. අන්න ඒ වගේ අපේ ජීවිතේ බොහොම ලස්සනට තියෙන කාලේ බොහොම ටික ඇතියෙන්නේ. ඒ ටික ඉක්මනටම වැය වෙලා යනවා. නමුත් බලන අයට පේන්නේ දිගටම ජීවිතේ තියෙන වගේ තමයි පේන්නේ. නමුත් ඉක්මනට මේක වැයවිල යනවා. මෙන්න මේ වැයවිල යන ගමනේදී පින්නතුනි අපේ ජීවිතේ වඩාත්ම හරයක් ප්‍රයෝජනයක් ගන්නටයි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. අන්නෙහිදී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? උන්වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් ප්‍රධාන වශයෙන් ලෝකෙට දේශනා කරන්න බලාපොරොත්තුුනේ මොකද්ද කියන කාරණේ ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. පින්නතුනි මේ ලෝකයේ ප්‍රධාන ආගම් කීපයක් තියෙනවා. හින්දු ආගම, යුදෙව් ආගම, ක්‍රිස්තියානි ආගම, ඉස්ලාම් ආගම සහ බුදු දහම. මේ ආගම් බොහොමයක පින්නතුනි ශාස්ත්‍රවරයා එක්ක දෙවියෙක් නැත්නම් ඒ දෙවියන්ගේ දේව නියෝජිතයෙක්. දෙවියන්ගේ දේව වාක්‍ය අහලා මිනිස්සෙක් වශයෙන් පෙනී සිටමින් ඒ දෙවියන්ගේ අනාවරණ ලෝකෙට කියපු අය තමයි ලෝකයේ තියෙන බොහෝ ආගම්. අන්‍ය ආගම් අතරින් බුදුදහම කියලා කියන්නේ මිනිස්සෙකුගේ අනාවරණය. සිද්ධාර්ථ කුමාරයා මිනිස් මවකගේ කුසෙන් ඉපදිලා මිනිස්සෙක් වශයෙන් ඉපදිලා අවුරුදු 29ක් ගිහිගේ කාලය ගත කළා. ඊට පස්සේ නැවත අවුරුදු 6ක් නොඑක් විදිහේ ක්‍රමවේදයන් අනුගමනය කළා. අවසානයේ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ නිර්වාණ අවබෝධය සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කරපු මිනිසෙක්. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනකම් සාමාන්‍ය මිනිසෙක්. නමුත් බුදුහාඳුර බුදුනට පස්සේ සමහර අය බුදුහාඳුරන් ඉනහුවා බුදුහාඳුර නෝ වහන්සේ මිනිසෙක්ද කියලා. බුදුහාඳුරක නෑ මම මිනිසෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ආව බුදුහාඳුර නෝ ස්වාමීනි ඔබ දෙවියෙක්ද කියලා ඇහුවා. බුදුහාඳුරක නෑ මම දෙවියෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද කියලා. බුදුහාඳුරක නෑ මම ගාන්ධර්වයෙකුත් නෙවෙයි කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ යක්ෂයෙක්ද කියලා. බුදුහාඳුරක නෑ මම ඒ යක්ෂයෙකුත් නෙවෙයි කියලා. ද්‍රෝණ කියන බ්‍රාහ්මණයෙක් අහපු ප්‍රශ්නය. ඊට පස්සේ ඔව් ප්‍රශ්න කළා එහෙනම් ඔබ මිනිසියෙකුත් නෙවෙයි නම් දෙවියෙකුත් නෙවෙයි නම් ගාන්ධර්වයෙකුත් නෙවෙයි නම් යක්ෂයෙකුත් නෙවෙයි නම් ඔබ කවුද කියලා. එහෙනම් බුදුහාඳුරෝ කියපු දේ තමයි මට කියන්න ඕන හොඳම වචනේ තමයි බුද්ධ කියන වචනේ. බුදුහාඳුරෝ දේශනා කරන උන්වහන්සේට මිනිසියෙක් කියලා කියනවා නම් මිනිසියෙක්ගේ ළඟ තියෙන සාමාන්‍ය කෙලෙස් ටික දුක් පීඩා ටික උන්වහන්සේට තියෙනට ඕන. නමුත් ඒ කෙලෙස් ටික බුදුහාඳුරන් තිබුණේ නැහැ. දෙවියෙක් නම් ගාන්ධර්වයෙක් නම් යක්ෂයෙක් නම් එයාට ආවේනික වූ උපතේ උරුම වෙච්ච ලක්ෂණ තියෙනට ඕන. නමුත් එවැනි ලක්ෂණ සියල්ලක්ම එක්කොම්බු කෙනෙක් බුදුහාඳුරෝ. උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙක් වශයෙන් ඉපදුණා. නමුත් උන්වහන්සේ ආචාර්ය මිනිසෙක් බවට පත් වුණා. එක්ස්ට්‍රා ඕඩිනරි පර්සන් කෙනෙක් බවට පත් වුණා. ඒකෙන් කිව්වේ නෑ ශාරීරික වශයෙන් මනසත් එක්කමවා කියලා. ශාරීරික වශයෙන් සාමාන්‍ය කෙනෙකුට තියෙන මහලු වීම, ලෙඩවීම ආදී ටික ලැබුණ ශරීරයට. හැබැයි මනසට ඒ දුක් එක ගත්තේ නෑ. ඒකයි වෙනසට තියෙන්නේ. උන්වහන්සේට සාපිපාස ඇති වුණා, බඩගින්න දැනුණා, වතුර පිපාස ඇති වුණේවත් සඳහන් කළ දින මහා පරිණාන සූත්‍රයේදී ආනන්ද හඳුරන්න කියනවා ආනන්ද මට වතුර ටිකක් ගන්න වතුර තිබහයි කියලා. නමුත් උන්වහන්සේ ශාරීරිකව මිනිසෙක් වුණාට මානසිකව මිනිස්සත්වයේ උත්තරීතර මිනිසෙක් බවට පත් වුණා. මෙන්න මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරන පළවෙනි ධර්ම දේශනාවේදීම උන්වහන්සේගේ පළවෙනි ශ්‍රාවක පිරිස වන පස්වග මහණට දේශනා කරනවා පුබ්බේ අනනුසුතිසු ධම්මේසු චක්කු මුදපාදී ඥාන මුදපාදී අඤ්ඤා මුදපාදී විඤ්ඤා මුදපාදී ආලෝක මුදපාදී කියලා. මට පෙර නොඑසූ විරෝධහමක් පහළ වුණායි කියලා. ඇයි එහෙම දේශනා කරන්න හේතුව? එහෙම දේශනා කරන්න හේතුව තමයි උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරන්න යද්දී අර කොණ්ඩඤ්ඤ ප්‍රධාන පස්වග මහණුන් උන්වහන්සේ බුදුවරේ කියලා පිළිගත්තේ නැහැ. විමුක්තියටපත් වෙච්ච කෙනෙක් කියලා පිළිගත්තේ නැහැ. පළවෙනි වතාවට කිව්වා, දෙවෙනි වතාවට කිව්වා, තුන්වෙනි වතාවට කිව්වා. ඔහු පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි තුන්වෙනි වතාවේ බුදුහාමුදුරුවෝ අනතුරු එක්ක හැංගීමක් කළා. ටිකක් හැරෙන් කතා කරන්න ගත්ත බුදුහාමුදුරුවෝ. ඇයි එහෙම කිව්වේ? බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට කියන කොණ්ඩඤ්ඤ මම මීට කලිනුත් ඔබට කියලා තියෙන මම බුදුනායි කියලා. ඔහු යලි යලිත් නොපිළිගන්නේ බුදුහාමුදුරුවෝ අහනවා මම මීට කලින් කියලා තියෙන මම සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කළා කියලා. එතකොට තමයි පින්නතුනේ මේ කොණ්ඩඤ්ඤට ඇස් දෙක හැරුණේ. මේ කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි පින්නතුනේ. මහා භද්‍ර කල්පයක්, සාරසංඛේ කල්පලක්ෂ වලින් අසංඛේ කල්පලක්ෂයක්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙම බණහලා පළවෙනි ශ්‍රාවකය වෙන්න පෙරම් පුරාගෙන අපු කෙනෙක්. ආත්ම බාහිරක දෙයක අපු කෙනෙක් නෙවෙයි. ඒ විතරක් නෙමෙයි පොණ්ඩෙන කියන කාටද? එදා සිද්ධාර්ථ කුමාරයාට නම් තියෙන වෙලාවේදී බමුණන් 108 දෙනෙක් එකතු වෙලා උන්වහන්සේට නම් තියන සූදානම් එක් අවස්ථාවේදී බමුණන් 107 දෙනෙක් ඇඟිලි දෙකක් උසල සඳහන් කළා. ගිහි ගෙදරට ගියොත් සක්විති රජ වෙනවා, මහාන වුණොත් බුදු වෙනවා කියලා. 107 දෙනෙක්ම කිව්වේ එහෙමයි. හැබැයි ඒ 107 දෙනෙක් එහෙම කියද්දී වයසෙන් අඩුම හැබැයි නුවණින් ඉහළම හිටිය එදා හිටියේ මේ පොණ්ඩඤ්ඤ කොහොමද කිව්වේ? තනි ඇඟිලි අකුසල කිව්වා, දෙකක් නෙවෙයි එකයි, අනිවාර්යයෙන්ම බුදු වෙනවා කියලා. එහෙම අර ඉතාම විද්වත් බමුණන් අභියසදී බුදු වෙනවා කියලා සපත කරපු මේ තැනැත්තා තමයි අද මේ බුදුනා කියලා පිළිගන්න සෝදානම් නැත්තේ. හැබැයි බුදුහාමුදුරම කියනකොට ඔන්නනේ මම මේක කලිනුත් ඔබට කියලා තියෙන මම බුදුනායි කියලා කියනකොට තමයි ඔබට තේරුනේ මේ තැනැත්තා කවදාවත් බොරු කියපු කෙනෙක් නෙවෙයි කියලා. මේ ආත්මෙ විතරක් නෙවෙයි සම්බුද්ධත්වයේ ලබන්න පිනතුනේ ආපු සාරසංගේ කල්පලක්ෂයක ගමන් මගේදීම කිසිදාක බොරුවක් කියලා නැහැ. දැනගෙන බොරුවක් කියලා නැහැ. ඒක සුවිශේෂී ලක්ෂණයක්. අනිත් දේවල් නෙවෙයි, දේවල් කැඩිලා ගිහිල්ලා තියෙනවා, ශික්ෂාපද බිඳලා ගිහිල්ලා තියෙනවා, බරපතල අකුසල් වෙලා තියෙනවා, බරපතලම වෙලා තියෙනවා. නමුත් බොරු කියලා නැහැ. මෙන්න මේ කාරණේ කිව්ව ගමම්ම මොහු විශ්වාස කරගෙන හම්බුදුනා තමයි කියලා. ඇයි පින්නතුනි මේ විදියට උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කියන ඕනුනේ? දැන් සමහර අය කියනවා මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ, බුදුහාඳුර සරණ යන්න ඕනේ නැහැ, ඕන කෙනෙකුට මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලානේ. ඒ වගේම කියනවා හැම ආගමක් සමානයි, පන්සලේ, පල්ලියේ, කෝවිලේ හැම තැනම දැල්වෙන එකම පහනයි කියලා සමහර අය කියනවානේ. හැම ආගමක් සමානයි කියලා කියනවා. වෙනතනේ සමානතාවයක් තියෙන බුදුදහමේ නැත්තේ නෑ. සාමාන්‍ය ලෞකික සත්‍ය, සම්මුති සත්‍ය කියන්නේ බුදුදහමේ සමානත්වයක් තියෙනවා. නමුත් වෙනතනේ සමානත්වයේ කියලා ඊට වඩා සුවිශේෂී දහමක් බුදුදහම තුල තියෙනවා. ඒ තමයි මේ ආර්ය න්‍යාය, චතුරාර්ය සත්‍ය, පරිසම්පාදයේ මේක තේරුම් ගන්න නම් පින්නතුනේ සම්මා සම්බුදුවරයෙගේ මේ සම්බුද්ධත්වයේ කියන එක පිළිගන්නට ඕන. එහෙම පිළිගන්න කම්ම මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක සුවිශේෂී දෙයක්. ඒ දහමහලා වෙනත් විදියක ප්‍රයෝජන ගන්න පුළුවන්, දාන ආදී පින්කම් කරන්න පුළුවන්, ධානයක් ලබන්න පුළුවන්. නමුත් සම්බුද්ධත්වයේ හදවතින් පිළිගන්න කම් එයාට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒක සුවිශේෂී දෙයක්. හැබැයි ඒකෙන් කියන්නේ මේ බුදුහාඳුර දැකලම හඳුනාගෙන මේක කරන්න ඕන කියලා. මේ ධහම දේශනා කරන කෙනා මේ වගේ කෙනෙක් කියන එක මේ ධහම පිළිබඳව විශ්වාසයක් තියෙනට ඕන. වරක් බුදුහාඳුර හම වෙන පොකුසාති කියලා රජ කෙනෙක් ආවා. නැත්නම් අහලට ඇතැමෙට පොකුසාති කියලා කෙනෙක් හිටියා, බාහිර දාරුචීලිය කෙනෙක් හිටියා, කුමාර කාශ්‍යප කියලා කෙනෙක් හිටියා. නැත්නම් දෙන සුවිශේෂී අය කුමාර කාශ්‍යප, බාහිර දාරුචීලිය, පොකුසාති මේ තුන්දෙන සුවිශේෂී කියලා කියන්නේ ඇයි? අහලට ඇදී මේ තුන්දෙනා ගැන මේ තුන්දෙනා කියලා කියන්නේ පින්නතුනේ අපේ බුදුහාර පහල වෙන කලින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය, ඒ සම්බුදු සාසනය පිරිහෙන කාලය. රමහා පර්වතය උඩට ගිහිල්ලා ඉනිමගත් මැදලා පර්වතය උඩට ගිහිල්ලා දෙවි හිමියන් භාවනා කරපු අය හත් දෙනෙක් එහෙම හිටියා. හත් දෙනාගෙන් එක්කෙනෙක් රහත් වුණා, එක්කෙනෙක් අනාගාමී වුණා, එහෙම එහෙම කීප දෙනෙක් මට්ටමල්පත් වුණා. එන් එක්කෙනෙක් තමයි මේ පොකුසාති කියලා කියන්නේ. පොකුසාති බුදුහාමුදුරුවෝ ලෝකය පහළුණා කියලා දැනගත්තු ගමන්ම උන්වහන්සේ හොයාගෙන ආවා. හොයාගෙන යනකොට බුදුහාමුදුරුවෝ දැනගත්ත මේ තැනැත්තායන බව උන්වහන්සේ පෙරමගට ගියා මොහු පිළිගන්න. බුදුහාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ කළ නෙවෙයි, අප්‍රකටව ඉදිරියට ගියා. යනකොට මගදී රාත්‍රී කාලයේ එක්තරා ගව ගානකදී නැත්නම් අස්සයන් ඉන්න තැනකදී තමයි මුණ ගැහුණේ ශාලාවකදී. දෙන්න යාළුවෝ විදියට ආශ්‍රය කළා. දැන් එතෙන්දි බලන්න පින්නතුනි, එතෙන්දි පොකුසාති කිව්වේ ආවුසෝ කියලා. ඇවැත්නි කියලා යාළුවා කියලා කතා කළේ. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මිත්‍රයා මට යාළුවා කියන්නේ මම බුදුනායක කියලා. එතෙන්දි කිව්වේ නැහැ. හැබැයි හොඳට තේරුම් ගන්න මේ වෙනසු ඉතාම වැදගත් කාරණාවක් මෙතන තියෙනවා. නමුත් පස්සග මහණුන් ආවසෝ කියලා කියනකොට බුදුහාර මොකද කිව්වේ? තුම් පාරක්ම කිව්වා ඇවැත්නේ මට ආවසෝ කියන්න එපා. මට යහළුව කියලා කතා කරන්න එපා කියලා. නමුත් එදා පුක්කුසාතිට එහෙම කිව්වේ නැහැ. ඇයි ඒකට හේතුව? පුක්කුසාති සියසින් බුදුහාර දැකලා නැති වුණත් ඔහු දැනගත්ත බුදුහාර ලෝකේ පහළ වෙලා සම්මා සම්බුද්දත් ඔහු හදවතින් පිළිගන්න තිබුණේ. ඔහු ඇස් දෙකට දකින්න ඕනේ නැහැ. අන්න ඒ නිසා ඔහු සම්බුද්ධත්වයේ පිළිගන්න තිබුණේ. ඒ නිසා ඔහුට කිව්වේ නැහැ ඇවැත්නි මට ඇවැත්නි කියන්න එපා මම දැන් බුදු වෙච්ච කෙනෙක් මේ කරවලේ ඉන්නේ කියලා. ඒ කතාව කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝට කෙලිම බණ කිව්වා. කිව්ව ගමම්ම ඔහු කිව්වා ඔහුත් එක සාකච්ඡා කරනකොට යහළුවෙක් ඉදෙන් ඇසුරු කළා රාත්‍රියේ ඇතර පෙනුනේත් නැහැ කරවලේ. හැබැයි මොහුට මේ ධර්ම කිව්වට පස්සේ තමන් ළඟ තියෙන මෙන්න මේ කරුණ ටිකක් තියෙනවා කියන අහගන්න කිව්වට පස්සේ ඔහු අහගත්තා. අහගත්තට පස්සේ බුදුහාන් දෙපා ළඟ වැඳ වැටිලා අවසර ගත්ත සමාගත්තා. ඔහු තේරුම් ගත්තා මේ නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවෝ තමයි මේ කියලා. ඔහු ධර්ම තුලින් තේරුම් ගත්තා. ඔහු ඇවැත්නේ කියලා කතා කළත් මෙතන පුද්ගලයෙක් නෙවෙයි සතු වෙන්නේ. ඔහු සම්බුද්ධත්වයේ හදවතින් කියලා අරන් තිබුණේ. එනිසා දකින පුද්ගලෙක් කියලා ගැටලුවක් නැහැ. නමුත් අතෙන්දී පස්සබ මහණුන්ට ඇවැත්ති කියලා කියන්නේ පාකිව්ව යෝ හඳුනාගෙන හිටියේ මේ පුද්ගලයා. එතෙන්දී ඔහු ඇවැත්නේ කියලා කියන්නේ ඔහු කියන වචනේ ඒ මට්ටමේ මම පිළිගන්නේ. එනිසා වචනේ පිළිබඳ විශ්වාසනීයත්වය ගොඩ නැගෙන්නේ නැහැ. එනිසා මේ தත්ත්වය මුලින් පිළිගන්නට ඕන. ඒ தත්ත්වය තැම්මිට මුලින්ම පිළිගන්න ඕන කියලා කලෙම බුදුහාරු කෙනෙක් පහළ වුණා කියලා දැනව ගන්න පුළුවන්. නමුත් ධර්මයේ අහද්දි හරි ඒ තැනට මේ අවබෝධය එනවා. මේක තමයි ධර්මයේ තුල තියෙන ලක්ෂණය. එනිසා මෙන්න මේ ලක්ෂණයන් එක්ක තමයි බුදුහාඳුර ලෝකෙට ධර්ම දේශනා කළේ. ඒ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මිනිස්සේ හැබැයි උපතින් මිනිස්සෙක් වුණාට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ ආශ්චර්ය මිනිස්සෙක් වුණා. ආශ්චර්ය මිනිස්සෙක් කියලා කියන්නේ ගාක් ලොකු ශරීරයක් තියෙන කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය වෙලාවට සමහර සාහතන් වහන්සේලාත් එක්ක වෙනස හඳුනා ගන්න බැරි වුණා. දැන් මහකාශ්‍යප මහඳුර පිටපත් කිහිප අවස්ථාවේදී මහකාශ්‍යප මහඳුරේ බුදුහාඳුරේ අතර වෙනස හඳුනා ගන්න බැරි වුණා පිටපත් බෙදපු අයට. එහෙම අවස්ථා තිබුණා. ඒ වගේම සමහර අය ලක්ෂණ ශාස්ත්‍රයේ දක්ෂ සමහර අය ওই දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන අහලා තිබුණා. බුදුහාඳුරගේ ශරීරයේ තිබෙච්ච 32ක් සුවිශේෂී ලක්ෂණ තිබුණා. මෙන්න මේ ලක්ෂණ ගැන අහලා දැනගත්තු සමහර බ්‍රාහ්මිනෝ හිටියා. දැන් සුත්තනිපාතයේ සඳහන් වෙන එහෙම කෙනෙක් සේල කියලා බ්‍රාහ්මණේ. ඔහු වහවන් ඇවිල්ලා බැලුව මේ ලක්ෂණ ටික. උඩ ලක්ෂණ දෙකක් හැර අනිත් ලක්ෂණ ටික ඔක්කොම දැක්කා. බුදුහාම දැක්ක මොහොම මේ ලක්ෂණ ටික බලන්නේ ආවද කියලා. ඊට පස්සේ අනිත් ලක්ෂණ දෙකක් නොපෙනෙන ලක්ෂණ දෙකක් ඔහුට පේන සැලැස්සුවා. ඊටද බලයි. පින්නතන ලක්ෂණ ශාස්ත්‍රයේ අනුව සමහර අය තේරුම් ගත්ත බුදුහාමරා මේ වගේ කෙනෙක්ද කියලා. හැබැයි බුදුහාමුදුර නියමිතට තේරුම් ගන්න නම් උන්වහන්සේගේ ධර්මයේ ඔස්සේ තමයි තේරුම් ගන්නට ඕන. එනිසා උන්වහන්සේ නිතරම ලෝකෙට අපේක්ෂා කළේ උන්වහන්සේගේ දර්ශනය ලෝකෙ ඉදිරිපත් කරන්න. ඒ දර්ශනය බුදුරජාණන් වහන්සේට පුද්ගලික ආයිතිච්ච දෙයක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්ම කියලා කියන්නේ පින්නතුනි අනාවරණයක්. මේක ඩිස්කවරි එකක්. මේක ක්‍රියේෂන් එකක් නෙවෙයි. මේක නිර්මාණයක් නෙවෙයි. එනිසා බුදුහාමුදුර දේශනා කරනවා ලෝකයේ තථාගතයන් වහන්සේ පහළ වුණත් නොවුණත් මේ ලෝකයන් අතරේ හැමදාම එක වගේ තියෙනවා. අපි බුදුහාමුදුරන්ට ගරු කරන්නේ. අපි බුදුහාමුදුරන්ට පුද පූජා පවත්න්නේ. උන්වහන්සේ සමන් වහන්සේගේම ඥාණයෙන් මේ අවබෝධය ලැබපු නිසා. අන්නේ අවබෝධයට අපි මේ ගරු කරන්නේ. හැබැයි බුදුහාමුදුර දේශනා කළා උන්වහන්සේ දේශනා කරන ධර්ම උන්වහන්සේටවත් අයිති නෑ කියන මේක. බුදුහාමුදුර අවබෝධ කරගත්තේ හරියට පොළවේ වැටිලා තියෙන මැණිකක් හරියට ඉස්මතු කළා වගේ දෙයක්. මැණික කියන එක නිර්මාණයක් නෙවෙයි. මැණික කාටවත් හදන්න බෑ. මැණික ඔයිල්, වතුර, පස් ඒවා හදන්න බෑ. ඒවා ස්වභාවික දේවල්. ඒවා කරන්නේ තියෙන සංවිධි සංවලින් ඉස්මතු කරගන්න එක. ධර්මය කියන්නේ ඒ වගේ දෙයක්. අන්නේ ඉස්මතු කරන ධර්ම තමයි ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒ ධර්මෙන් බුදුහාමුදුර දේශනා කරලා පුබ්බේ ඡාහං ඒ කරහිච්ච දුක්ඛංච පඤ්ඤතේමි දුක්ඛස්සජ නිරෝධං කියලා. බුදුහාමුදුර දේශනා කරන මං අතීතයේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. මොකද දේශනා කරන්නේ දුකත් දුක නිදහස් වීමත් විතරයි කියලා. ඒ නිසා පින්නතුනි හරි බණක් අහනවා නම් බණ කොච්චරවත් එකම දේ තමයි කියන්නේ. ඒ නිසා කාලීන බණ කියන එක බුදුදහමේ නෑ පින්නතුනි. සමහර හැටි කැමතිනේ කාලීන ධර්ම දේශනාවටනේ. කාලීන ධර්ම දේශනා කිව්වොත් උඟාක් අය යනවා අලුත් බණක් කියලා. පින්නතුනි බුදුදහම කියන අකාලික දෙයක්. කාලීන ධර්ම දේශනා නෑ. අකාලිකයි මේක. එක කාලයකට විතරක් බලංගු දෙයක් නෙවෙයි. හැම කාලයකටම බලංගු දෙයක් මේක. ඒ වගේම ඒ ධර්මය නම් සැබෑ ධර්මය නම් අහන්නේ පින්නතුනි එක සමාන ධර්ම දේශනාවක් එක රෙකෝඩින් එක වුණත් වාර ගානක් ඇහුවත් Tamanට එපා වෙන්නේ නැහැ. අහන්න අහන්න Tamanගේ අවබෝධය වැඩි වෙනවා. Tamanගේ සතුට වැඩි වෙනවා. පින්නතුනි අපි මුවා කැමැතිම සින්දුවක් බලන්න. කැමැතිම නාට්‍යයක් බලන්න, කැමැතිම චිත්‍රපටියක් බලන්න. එකපාරක් දෙපාරක් අහනකොට බලනකොට එපා වෙනවා අපට ඒක. ඒක තමයි ස්වභාවය. අපි කැමැතිම ආහාරයක් ගන්න, දෙකින් දිගට මේක කරනකොට එපා වෙනවා. අපි කැමැතිම ලස්සන පුද්ගලෙක් ගන්න, ඒ පුද්ගලයා නිතර නිතර දකිනකොට ඒකත් එපා වෙනවා. නමුත් මිනිසුනි ධර්මයේ කියන එක එහෙම නැහැ. අපි අහන්නේ සැබෑ ධර්මය නම් ඒ ධර්මය අහන්න අහන්න ධර්මයේ පළවෙනි වතාවට වඩා දෙවෙනි වතාවෙදී ගැඹුරින් අපට ඒක තේරෙනවා. තව තවත් අපි ධර්මය මෙනෙහි කරනකොට අපේ හිතේ ලොකු සතුටක් ඇතිවන්නේ. ඇයි ඒකට හේතුව? ධර්ම කියන්නේ කාගේවත් පුද්ගලික අදහසක් නෙවෙයි, පුද්ගලික මතවාදයක් නෙවෙයි. මේක ලෝක යථාර්ථය. මේක අපේ ජීවිතයම ගැන කියන හැබැයි යථාර්ථය මේක. යථාර්ථය සත්‍ය පිණුතුනි අහන්න එපා වෙන්නේ. අහන්න අහන්න තවත් අපට ඒ ගැන ප්‍රසාදය ඇතිවන්න. එනිසා පින්නතුනි එහෙම ධර්ම දේශනා කර බුදුරජාණන් වහන්සේ වසර 35 දී වයස 35 දී සම්බුද්ධත්වයට පත් වෙලා වසර 80 දක්වා අවුරුදු 45ක් බුදුවරයෙක් වශයෙන් දෙව මිනිස් සහිත ලෝකයාට ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ අපට ලබා දීපු අවබෝධය තමයි ප්‍රඥාව ලබා දීමට උත්සාහ කළේ. ප්‍රඥාව ලැබෙච්ච ප්‍රමාණයටයි පින්නතුනි අපි මානසික දුක් පීඩා වලින් නිදහස් වෙනවාද කියන එක තීරණය වන්නේ. ඒ ප්‍රඥාව ලබන්න නම් එක අතකින් ඒ ධර්ම දේශනා කරන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕන. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න වැඩක් නැහැ. කල්යාණ මිත්‍රයන් හිටියට වැඩක් නැහැ. ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් අපි නිතරම ඉමිනා කුණ්‍ය නාමයෙන් කියන ගාථාව කියනවා නේද? හැමපින් කමකම් කරලා අපි කියනවා. හැබැයි කල්යාණ මිත්‍රයන් හම්බවනහම බොහෝ විට අපට හඳුනා ගන්න බෑ. නැත්නම් අපිට හඳුනා ගන්නත් අපි ඒක ගණන් ගන්නෑ. මොකද ආත වලන යනවා. පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට. ඒ කල්යාණ මිත්‍රයන් ඉතින් ගන්න ලොකුම ප්‍රයෝජනේ තමයි මොන ගැහෙච්ච ගමම්ම ධර්ම කාරණයක්මයි අහන්නේ. නැත්නම් ඔබ දන්න ධර්ම තමන් දන්න ධර්ම කාරණයක් උඩ කියනවා. නැත්නම් හො දන්න ධර්ම කාරණයක් තමන් අහගන්නවා. මේක තමයි ලක්ෂණය. මේ පින්නතුනි අහලා තියෙන හත්තිගාම උග්ග සූත්‍රය. හත්තිගාම උග්ග කියන ලක්ෂණ සූත්‍රය තමයි අපි එකේ කරුණු ඉදිරියට ටිකෙන් ටික සාකච්ඡා කරනවා. නමුත් ඒක නෙවෙයි අපේ මාතෘකාව. නමුත් ඒකේ තිතාම වැදගත් කාරණා ටිකක් තියෙනවා. ඒකේ සුවිශේෂී ගෘහපතිය ගැන කියනවා. උග්ග කියන ගෘහපතිය ගැන. මම හිතන ඔබතුමිය අහලා තියෙන මේ සූත්‍රය. මේ උග්ග ගෘහපතියගේ ළඟ ලක්ෂණ 8ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ තැනැත්තාගේ ළඟ සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙයි කියලා. ඒ ලක්ෂණ වලින් එකක් තමයි ඔහුට ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණු ගමන් ඔහු මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේගෙන් කුමක් හෝ ධර්ම කාරණයක් අහනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්ම කාරණයක් කියන්නේ නැත්නම් ඔහු දන්න ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට කියනවා. ඒක ඔහු ළඟ තියෙන සුවිශේෂී කාරණයක්. ඒ වගේම කියනවා කින්නතුනේ මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මෙයා ටිකක් ආධ්‍යාත්මිකව දියුණු වෙච්ච කෙනෙක්. මොහු නිතරම ඔහුගේ නිවසේ දාන දෙනවා. දාන දෙනකොට දැන් හෙට දවසේ දාන දෙනවා නම් අද දවසේ රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා මෙයාට කියනවා ඔබ හෙට දානය දීමට සූදානම් වන ස්වාමීන් වහන්සේලා අහවල් අහවල් හාමුදුරුවෝ ගෙදර දාන දෙනවා. අහවල් හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක්. අහවල් හාමුදුරුවෝ අනාගාමී කෙනෙක්. අහවල් හාමුදුරුවෝ සකදාගාමී කෙනෙක්. අහවල් හාමුදුරුවෝ සෝවාන් වෙච්ච කෙනෙක්. අහවල් හාමුදුරුවෝ කල්‍යාණ පුත්‍රඥෙක්. අහවල් හාමුදුරුවෝ දුස්සීල කෙනෙක් කියලා කියනවා. දැන් හෙට දාන දෙනවා නම් අද දවසේ මෙයා නිකන් කෙනෙක් නෙමෙයි දෙවිවරුත් එක්ක සම්මතා තියෙන කෙනෙක්. මෙයාට රාත්‍රියේ කාලය වෙන දෙවිවරු හෙට දාන දෙන ස්වාමීන් වහන්සේලා ගැන විස්තර කියනවා. විස්තර කිව්වම මෙයා කොහොමද මෙයාගේ හිත මන දත්තට පත් වෙන්නේ? දැන් මේ වෙන තුන්ට එහෙම කිව්වොත් මොකද වෙන්නේ? ආ අන්තිමට කියපු හාඳුරන්ට ඉතින් වැඩි දානෙ ලැබෙන්නේ නැහැ නන්නේ. ඇත්තමිට බඩගෙන ඉන්නත් වෙන්නේ. පින්නතුනි මෙයා කියනවා එහෙම මම දැනගෙනත් ස්වාමීන් වහන්සේලා දානෙට වැඩියට පස්සේ මම කිසිදු වෙනසක් නැතුව සියලුම ස්වාමීන් වහන්සේලාට සමසිතින් සමමෙතින් දානෙ බෙදනවා කියලා. දානෙ බෙදනකොට ස්වාමීන් වහන්සේගේ මූණ දිහා නෙමෙයි බලන්නේ, පාත්‍රය දිහා බලන්නේ. පාත්‍රයට අඩුවේ නම් පාත්‍රයට බෙදන මිසක් මූණ දිහා බලන්නේ බෙදන්නේ. පින්නතුනි මේ උග්ග කියන්නේ කොයි වගේ පුද්ගලෙද? සාමාන්‍ය කෙනෙක්ද? මේ උග්ග කියන්නේ පින්නතුනි අනාගාමී වෙච්ච කෙනෙක්. ඔව් අනාගාමී වෙලා කියලා ඍජුව කියන්නේ ඔහු කියනවා බුදුරජාණන් වහන්සේට කලින් මම මිය ගියෝතින්. බුදුරජාණන් වහන්සේ පිරුණ පාන කලින් මම මිය ගියෝතින්. මම මිය ගිහපු දවසට බුදුහාඳුරු මං ගැන විස්තරයක් කරනවා. මොකද්ද විස්තරය? මහණෙනි, ඔය අද මිය ගිහිල්ල ඉන්න උග්ග ගෘහපතියා නැවත කාම ලෝකයට එන කෙනෙක් නෙවෙයි කියලා. නැවත කාම ලෝකයට එන කෙනෙක් නෙවෙයි කියලා. දැන් මේක මොකද්ද මේ කියන්නේ? මේකින් කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙක් කියලා මේ කියන්නේ. අනාගාමී කියලා වචනේ කියන්නේ වෙන විදියකින් කියන්නේ. ඔහු අනාගාමී වෙච්ච කෙනෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ දන්න කෙනෙකුට විතරයි. මෙන්න මේක තමයි පින්නතුනි ධර්මයෙන් දෙන ඉඟිය. ඔබ දක්ෂ වුණොත් තමයි සැබෑ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම දෙන්නේ. නැත්නම් ඔබ රූපයට රැවටෙනවා, කටහඬට රැවටෙනවා, පුද්ගලයන්ගේ කාවකාලීව කරන රංගපෑමට ඔබ රැවටෙනවා. පුද්ගලයන් ගැන නියම අවබෝධයක් ලැබෙන්නේ ධර්මයත් එක්ක පුද්ගලයන් ඇසුරු කරොත්. මේ වගේ ලක්ෂණ 8ක් තියෙනවා. ඔය ලක්ෂණ කීපයක් විතරයි කියන්නේ. හොඳයි පින්තුනේ, ඒක නෙමෙයි අපේ මාතෘකාව. අපි අද කියන බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුව කවුද කියන එක ගැන සරල විස්තරයක් අපි කලින්. ඊළඟට පින්තුනේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. මොකද උපතින් බෞද්ධයන් විතරක් නෙවෙයි, බෞද්ධයන් නොවේච්ඡයත් පින්නතුනි බුදුදහම මොකක්ද කියන එක හොයාගෙන යන්න ලොකු උත්සාහයක්, ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් උපතින් බෞද්ධ වෙච්ච අයට තියෙන ලක්ෂණය තමයි ඒ අය බොහෝ විට හිතාගෙන ඉන්නවා අපි ධර්මය දන්නවා කියලා. ලොකු මාන්නයක් තියෙනවා. නමුත් අපේ පින්නතුනි උඟන් දානමය පින්කම් නම් කරනවා, උඟන් දන් දෙනවා. නමුත් ධර්මය අහන්නේ යද්දී අපේ ළඟ හිතේ අදහසක් තියෙනවා අපි ධර්මය දන්නවා කියලා. ඒක හොඳයි පින්නතුනි, දන්නවා නම් හොඳයි. හැබැයි නියම විදිහට දන්න කෙනෙක් නම් තව තවත් ධර්මය අහනවා. ඒක තමයි ඔබ ළඟ තියෙන ලක්ෂණය. ලංකාවේ ඉති එක්තරා වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සමුග සාකච්ඡාවක් මම අහුව ළඟදී, උන්වහන්සේ අපවත්නට අවුරුදු 100කටත් වැඩි, උන්වහන්සේ තමයි බටහිරට සහ යුරෝපයට පළවෙනි වතාවට බුදුදහම හඳුනා දීපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මුලින්ම බොහෝ ලෝකයේ දැකලා තියෙන උන්වහන්සේ. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා නිවේදකේ ස්වාමීනි, ලංකාවේ බෞද්ධයෝයි ඔබන්සේ කිසි පොරටවල අනිත් බෞද්ධ අතර වෙනස ඔබන්සේ දකින්නේ කොහොමද කියලා. එතෙන්ද කියනවා මේ ස්වාමීන් වහන්සේ, මහත්යෝ අපේ බෞද්ධයන්ට බණ කියනකොට බෞද්ධයෝ අපේ අය ගැමිට ප්‍රශ්න අහනවා. හැබැයි මේ ප්‍රශ්නාන්නේ බොහෝ විට ඒ අය දන්න බව පෙන්නන්නේ. නැත්තම් ධර්ම දේශකයන් වහන්සේ දන්නවද කියලා බලන්නේ ප්‍රශ්න අහන්නේ කියලා. නමුත් මම ගිහිපු රටවල එහෙම නෙවෙයි ප්‍රශ්න අහන්නේ. ඒගොල්ලන් Taman දැනගන්නයි ප්‍රශ්න අහන්නේ කියලා. ඒගොල්ලන් Taman නොදන්න දේ දැනගන්න අදහසින් තමයි ප්‍රශ්න අහන්නේ. නමුත් අපේ ප්‍රශ්න අහන්නේ Tamanගේ දැනුම පෙන්වන්න කියලා. ඇතැම් විට ප්‍රශ්න අහන්නේ දේශකයන් වහන්සේ දන්නවද කියලා බලන්න. ඊළඟට ලක්ෂණයක් දේශනා කරන අපේ බෞද්ධයන් දානයට වද්දක් තයි, දානමය පින්කම් කරනවා. නමුත් භාවනාවට අපේ ඇගේ ළඟ ලොකු හැඟීමක් නැහැ. නමුත් බටහිර යුරෝපයේ අය, බටහිර සහ යුරෝපයේ අය බොහෝ දෙනෙක් ධර්මය කියලා හඳුනාගෙනම තියෙන භාවනාව කියලා. බුදුදහම කිව්ව ගම මේ කට්ටිය භාවනාවට හේතු යොමු වෙන්නේ කියලා. අපේ අයට මේ ගැන උනන්දුවක් නැහැ කියලා. පින්නතුනි මේ ප්‍රකාශය තාම වැදගත් අපට. කෙසේ වෙතත් පින්නතුනි මෙන්න මේ විදිහට අපි ධර්ම මාර්ගය යන්නේ ප්‍රධානම දෙයක් තමයි ධර්මඥානය. අපි හොඳ ධර්මඥානයක් අපිට තියෙනට ඕන. එනිසා නැවත නැවතත් ධර්ම දේශනා අපි අහන්නට ඕන. හැබැයි දක්ෂ වෙන්නට ඕන සැබෑ බුදුබණ කුමක්ද කියන කහණට අපි දක්ෂ වෙන්නට ඕන. ධර්මඥානී තමයි වැදගත්. දහම් දැනුම. හැබැයි වෙනතුනි දැනුම තිබට විතරක් බෑ. ඒ දැනුමත් එක්ක අපි ජීවත් වෙන්නට ඕන. ඒකට කියනවා බුදුදහමේ යෝනිසෝ මනසිකාරය කියලා. කොච්චර වෙනතුනි අපි ගැඹුරු ධර්ම කාරණා දැනගෙන හිටියත් අපි ඒව එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැත්නම් එතින්ද පින්නතුනි අපට ජීවිතයේ ධර්මයේ නියම ආශිර්වාද ලැබෙන්නේ නැහැ. නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපි දහම් කරුණු පිළිපදින්නේ ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන අපි කොහොම තැම්පත් අය විදිහට ඉන්නේ බාහිර පරිසරයේ ලස්සනට තියෙනකන් විතරයි. බාහිර වටා අපිට හොඳට තියෙනකොට අපි බොහොම සිල්ගත් අය වගේ ඉන්නවා. හැබැයි පොඩ්ඩක් හරි සමාන අකමැති දේවල් ඉස්මතු වෙනකොට ඔන්න පුද්ගලයාගේ සැබෑ ස්වභාවය ඉස්මතු වෙනවා. පින්නතෙන බුදුදහමේ වැදගත් කාරණයක් කියනවා ධර්මයේ ඇසීම හරියට යුද්ධයකට ආයුධ මෝහත් කරන වගේ වැඩක් කියනවා. ධර්මයේ අහණේ හරියට යුද්ධයකට ආයුධ මෝහත් කරන වගේ වැඩක්. එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? යුද්ධය කියලා කියන්නේ මොකද්ද? ඕ ජීවත් වීම, ජීවත් වීමේදී අපේ ඇසට අපි අකමැති රූප දකින අවස්ථාව, අපේ කනට අපි අකමැති ශබ්ද අහන අවස්ථාව, අපේ නාසයට අපි අකමැති ගඳ සුවඳ විඳින අවස්ථාව, මෙන්න මේක තමයි යුද්ධය කියලා කියන්නේ. අපි මේ වෙලාවේදී මේ අවධෝලිය ප්‍රයෝජන ගන්නවද? අපි මේ වෙලාවේදී එක්ක කේන්ද්‍රී ගන්නව, එක්ක එකට එක කරනව, එක්ක ද්වේෂය ඇති කරගන්නව, එක්ක රාගයටපත් වෙනවා. හොඳට ආයුධ මුහත් කර කර හැමදාම පන්සලට එළ මුහත් කළා. ගෙදර ගියලා හොඳට කන් කවන්නේ එක දාල වීදුරුවේක කොඩක්වත් එළියට නැති දාසි තියලෙනවා. අපි හැමදාම හොඳට මුහත් කරනවා. නමුත් යුද්ධයේදී අපි මේ ආයුධ වලින් ප්‍රයෝජන ගන්න බැරිතුනි. ඒ නිසා යුද්ධයේදී ආයුධ වලින් ප්‍රයෝජන ගන්න නම් අපේ ළඟ යෝනිසෝ මානසිකාරය කියන දේ තියෙන්නට ඕන. ඒ නිසා එන්න එන්නම තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න එන්න එන්න තමන් සිනහසෙන්න ගන්නවා. තමන් සතුටටපත් වෙනවා. ඇයි? තමන්ට මේ අහපු ධර්මය දැන් තමන්ගේ ජීවිතේ ඇවිල්ලාද කියලා බලන්න තියෙන අවස්ථාවක් කියලා. ඒ වගේම පින්නතුනි සමාජයේ හැසිරෙද්දී තමන්ට වඩා ගුණ යහපත් කංගල යුක්ත කෙනෙක් හමු වුණාට පස්සේ එයන් වාස් සතුටටපත් වෙනවා. එයා නිතර ඇසුරු කරනවා. එයාට කතා බහ කරනවා. එයා ගැන නිතර ගුණ සිහි කරනවා තමයි. අපට දෙන ජීවිතයේදී අපට වඩා ගුණ යහපත් කෙනෙක් හම්බුනාම අපට හිතට හරි සතුටක් වෙනතුනි. අපි එයාගේ ගමන් විනාශයේ එයා කතා කරන හැටි, එයා ක්‍රියා කරන හැටි අපි හිතින් මවමව අපි සතුට වෙනවා ඒ ගැන. මේක හොඳ ලක්ෂණයක්. ඒ වගේම අපි මේ ජීවිතය ගත කරද්දී දුර්වලතා තියෙන, අඩුපාඩු තියෙන මොන ගැහුණත් අපි මොකද කරන්න ඕන? පින්නොතින අපි අවස්ථාවේදී අපි ආදර්ශයක් ගන්නට ඕන මොකද්ද? ඒ පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩුකම් අපි නොකර ඉන්නට ඕන. ඒ අඩුපාඩු ටික නිසා ඒ පුද්ගලයා සමාජයේ අප්‍රසාදයට, අවමානයට, ගරහවට ලක් වෙනවා නම් අපේ ළඟත් ඒ අඩුපාඩු ටික තිබුණොත් මොකද වෙන්නේ? අපිත් ඒ වගේම අවමානයට, නින්දාවට, අපහාසයට ලක් වෙනවා. ඒ නිසා අඩුපාඩු තියෙන අය දැක්කට පස්සේ පින්නතුනේ තමන් හිතන්නට ඕන තමන් මේ ටික කරන්න හොඳ නෑ කියලා. අනිත් පැත්තෙන් පින්නතුනේ බුදුදහමේ තම වැදගත් කාරණයක් දැක්වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය වැඩිපුර තියෙන කෙනෙක් මුණ ගැහුණාම, ඔබට වඩා වැඩිපුර තියෙන කෙනෙක් මුණ ගැහුණාම කේන්ති ගන්නව නෙවෙයි, මොකද හිතන්න ඕන අපි, අනේ මං මේ වගේ වැරදි වැඩ කරන්නේ නෑනේ, මං මේ වගේ මෝඩ වැඩ කරන්නේ නෑනේ කියලා ඔබ ගැන ඔබ සතුටටපත් වෙන්න. යමක් දිහා දැකලා ආසාවෙන් ඒව හොයාගෙන යන මහන්සියන ඉන්නවනම්, යම් කිසි කෙනෙක්ට ද්වේෂ කරන අය ඉන්නවනම්, අනිත්‍ය ලක්ෂණට වැඩ බල කරගෙන ඉනකොට ඊර්ෂ්‍යා කරන අය ඉන්නවනම්, එයා හමුණා මොකද අපි හිතන්න ඕන? අනේ මට මේ වගේ ඊර්ෂ්‍යාවක් නැහනේ, මං කොච්චර දිනු කෙනෙක්ද, මට මේ වගේ ද්වේෂයක් නැහනේ, මට මේ වගේ රාගයක් නැහනේ, මං ඒ ලාම කපුසල ඉක්මවපු කෙනෙක් නේද කියලා තමන් ගැන තමන් සතුටු වෙන්න. මේකට කියනවා බුදුදහමේ අදිමානය කියලා. සාමාන්‍ය මාන්‍ය අකුසලයක් විදිහට කරගන්නේ. නමුත් මේ අදිමානය කියන එක ඉහළ මානසික තත්ත්වයක් ඉඳ සලකනවා. ඒ නිසා මේකත් කියනොත් අපට හොඳ අවස්ථාවක්. ඒ නිසා එක පැත්තකින් අපි දැනුම ලබන්නට ඕන පින්නතුනේ දැනුම විතරක් මදී. ඒ දැනුමත් එක්ක යන නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාරයක් තමන්ගේ ළඟ තියෙනට ඕන. පින්නතුනේ මෙන්න මේ දහම් මාර්ගය ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේ නිතරම උන්වහන්සේගේ ධර්ම දේශනාවල කිසියම් අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. හරියට සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ටිකෙන් ටික ගැඹුරට යන ධර්මයක් මේක. ඒ ධර්ම ආරම්භයේදීම කියන්නේ යම් කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් එතනත් ප්‍රඥාව ලබා ගන්නට ඕන. ප්‍රඥාව ලබා ගන්න කෙනෙක් හැටියට ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ පළවෙනි පියවර තමයි කුසල අකුසල කර්ම ශක්තිය පිළිබඳව තියෙන අවබෝධය. අපේ හිත අපිරිසිදුව කයින් වචනෙන් ඉතින් යමක් කළොතින් තමන්ට හේ අකුසල විපාක ආදීනව ඉතාම සමීප අවස්ථාවකදී තමන් හරහා එනවා. අනිත් කෙනෙකුගේ දිනුට බාධා කරනවා නම් ඊර්ෂ්‍යා කරනවා නම් ඒව වළක්වනවා නම් ඔබේ කුසල කර්ම ශක්තිය දුර්වල නම් කෙලින්ම මේ කර්ම ශක්තිය ඔබට එනවා. ඇතැම් විට ඔබගේ කර්ම ශක්තිය ඉතාම ප්‍රබල නම් ඔබට කර්මයෙන් පහර දෙන්න බැරි නම් ඇතැම් විට ඔබගේ ඉතාම ළඟම ඥාතියගේ කර්ම ශක්තිය දුර්වල නම් ඒ අය ඔස්සේ ඔබට හිත් පීඩා දෙන්න ගන්නවා. මේක තමයි කර්මයේ ස්වභාවය. අනිත් පැත්තෙන් පින්නතුනි ඔබ නිතරම හොඳ කුසල දහම් කරනවා නම් හිත පිරිසිදුව කයෙන් වචනෙන් හිතෙන් හොඳ දේවල් කරනවා නම් ඔබට නිතරම හිත සතුට වෙන විදිහේ පරිසරයක් ඔබ වටහා ගොඩනගෙනවා. මේක තමයි කර්මයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ දේශනාවෙහි පළවෙනි අනුශාසනාව තමයි සබ්බ පාපස්සකරණං කියන කාරණය. සියලු පව් වලින් වළකින්න කියලා. හැකිතා දුරට බුදුදහමේ දේශනා කරනවා අනුමත්තේ සුබජ්ජේ සුබය දස්සාමි කියලා. ඉතාම කුඩා වරදෙහි පවා බය දක්නා ස්වභාවයෙන් ජීවත් වෙන්න කියලා. කුඩා වරදක් සිදු නොවන විදිහට තමන්ගේ චර්යාවන් සකසා ගන්න. ඇයි පින්නතුනි හිම කරන්න ඕන? අපි සමාජයේ බය නිසාද? නීතියේ බය නිසාද? නෑ පින්නතුනි. අපි හිත අපිරිසිදු යමක් කළොතින් අපටම ඒකේ පාඩුව. අපේ හිතේ ලස්සන නැති වෙනවා. බලන්න පින්නතුනි මේ පින්නතුනි කොච්චර මේ දුර ගමනක් දැවිලා තියෙන්නේ. ලෝක ගෝලෙන් වාහනයක් මනින් පැත්තට මෙහෙල තියෙන්නේ. මුළු දවසක්ම ෆ්ලයිට් එකල ඇවිල්ලා තියෙන පැත්තට නිකන් නෙවෙයි. මේ ආපු ගමනේදී පින්නතුනි බොහෝ බෙහෙත මාසිර බොහෝ ප්‍රාර්ථනා කළා. බොහෝ අධ්‍යාපනික ඉලක්ක වලට ඉතාම දක්ෂය මැද්දේ ඔබ සටන් කළා තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ දුර ගමනක් ඔබ ආවේ ජීවිතේ සතුට බලාපොරොත්තු වෙන. ඒ තරම් ඉහළ ඉලක්ක වලට ඔබ ආවත් පින්නතුනි ඔබේ හිතේ යමෙක් ගැන දැඩි අමනාපයක් තියෙනවා නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා නම් යම් කිසි කෙනෙක් ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් අර තමන් ළඟපු සතුට පින්නතුනි තමන් බලාපොරොත්තු සතුට තමන්ට ලැබෙන්නේ නැහැ. තමන් කොච්චර ඉහළ අධ්‍යාපනයක් ලැබලා ඉහළම තාක්ෂණික වාහනයක් පාවිච්චි කළා ඉහළම සුඛෝභෝගී ගෙදර ඔබ හිටියා ඉතාම සුවපහසු ශාසනයක ඔබ සැටිපෙලා හිටියා ඔබේ හිතේ යම් කිසි කෙනෙක් ගැන දැඩි ද්වේෂයක් තියෙනවා නම් ඔබට යම් කිසි කෙනෙක්ගේ දිනුවා ගැන දැඩි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් ඔබගේ මනසට ඔබේ ශරීරයට කොයිතරම් අපහසුවක් දෙයක අර ඔබ ලැබපු සම්පත්තියෙන් ඔබට ප්‍රයෝජන තියෙනවද? පින්න පින් අපට නිසි ප්‍රයෝජන නැහැ. එහෙනම් අප අපට ආදරේ නම් අපි විශේෂයෙන් ආදරය කරන්න ඕන කාටද? අපේ හිතට. අපේ හිත තමයි පින්නතුනි ලස්සනටම තියාගන්න ඕන දේ. බොහෝ විට අපි ඇසුරු කරන අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ අපේ ඇඳුම් අපේ ශරීරයේ පිරිසිදුට තියාගෙන අපි හුඟක් මහන්සි වෙනවා. ඒක හොඳයි හිම කරන්න ඕන අපි. නමුත් පින්නතුනි ඊට වඩා අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඊට වඩා අපි කාලය වැය කරන්නට ඕන. ඊට වඩා අපි කල්පනාකාරී වෙන්නට ඕන. අපේ හිත ලස්සනට තියාගන්න. ඒ හිතේ ලස්සන තමයි පින්නතුනි අපට නියම විදියට සතුට ගෙන දෙන්නේ. ඒ නිසා හිත අපිරිසිදු වෙන දේවල් වලින් හැකිතාක් දුරට තමයි වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි පින්නතුනි නිතරම හිතේ කුසල් දහන් වැඩි වෙන විදියේ මානසිකත්වයක ඉන්නට ඕන. දාන සීල භාවනා කියන පරිත්‍යාග සීලිය හැඟීම් කායික වාචික සංවරය මනස දියුණු කිරීම කියන මෙන්න මේ පින්කම් කෙරෙහි නැමුණු හිතක් නිතරම තමන් ළඟ තියෙන්නට ඕන. මේකට ධර්මයේ සඳහන් වෙනවා කුසල කර්ම පුණ්‍ය කර්ම ගැන සිත අලංකාර කරන සිතට පිරිකර කියලා. පින්කම් කරනවා කියන එක පින්නතුනි සිතට පිරිකර. බුදුහාමුදුරු දේශනා කරන මංගල සූත්‍රයේදී පුබ්බේච කත පුඤ්ඤතා කියලා කාරණයක්. පෙර තින් ඇති බව මංගල කාරණයක් කියලා. බොහෝ විට පින්නතුනේ කර්මය කියන වචනේ කිව්ව ගමම අපට මතක් වෙන මොකද්ද? අප අතීතයේ කරපු කර්ම තමයි අපට මතක් වෙන්නේ නේ. කෙනෙක්ගේ සාර්ථකත්වයක් හරි අසාර්ථකත්වයක් පේනකොටම අපි කියන්නේ යගේ කර්මය කියලා නේ. සාර්ථකත්වයට වඩා කැමිට කෙනෙක් අසාර්ථක වෙච්ච ගමම කියන්නේ කර්මය කියලා කියනවා. කර්මය පින්නතුනේ නරක පැත්තට විතරක් නෙවෙයි හොඳ පැත්තට කර්මයම තමයි. පින්නතුනේ මෙන්න මේ කර්මයේදී අපට බොහෝ විට කර්මය කියන මාතෘකාව ඇහිච්ච ගමම් අපට මතක් වෙන්නේ අපි ඉස්සෙල්ලාම භාවල කරපු පින්කම් කුසල කුසල පිළිවන්. නමුත් පින්නතුනේ අපිට අමතක වෙන අපි තේරුම් නොගත්තු කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? දෙත්ත ධම වේදනීය කියලා කර්මයක් තියෙනවා. මේ ආසභාවයේදී මේ මොහොතේ කරන කර්මය ඊළඟ මොහොතේ ප්‍රතිඵලයක් බවට පත් වෙනවා, ඵලයක් වෙනවා ඒක. මේ මොහොතේ ඔබ කෙනෙක් එක්ක සිනහසුනොතින් ඒක නත් ඔබත් එක්ක සිනහස වෙනවා. ඔබ කරන කර්මයට මේ මොහොතේම ප්‍රතිඵලයක් තියෙනවා. ඔබ තැනක් අතුපතු ගෑවතින් ඒ අතුපතු ගාවක තියා ආපස්සට හැරිලා බලන්න ඒක ලස්සන දකින්නට ඔබේ හිතට කොච්චර ලස්සනද නේ. ඔබ මල් ටිකක් බුදුහාමරට පූජ කරවතින් ඒ පූජ කරව මල් දිහා දැකලා ඔබට කොච්චර සතුටක්ද? ඔබ අසරණ කෙනෙකුට කෑම ටිකක් දුනොතින් ඒ කෑම අනිත්‍යයක් අනව දකින්නකොට කොච්චර සතුටක්ද නේ? අපේ පිනතුනොත් ඉන්නවා සමහර මෙතෙන්ට හුඟක් රැස් වෙන දවස්වලදී තමන් කැමැතිම කෑම අනිත්‍යට ගෙන දෙනෝනේ. ඔබ ඇතැම් විට ඔබ ගෙනාවේ කියලා පෙන්නන්නේ නැහැ නේ. ඔබ පැත්තකට බලාගෙන ඉන්නෝනේ. අනිත්‍ය කෑම කනකොට ඔබ හුඟක් සතුටටපත් වෙනවා. ඔබ අති මොයපු කෑම අනිත්‍ය රස කර කර කනව දකින්නකොට හිතන කොච්චර සතුටද පිනතුනේ. මේකත් කර්මය තමයි. ඒ මොහොතේම තමන්ගේ හිතේ සතුට දින වෙන අවස්ථාව. අසරණ දරුවෙකුට අසරණ ලෙඩෙකුට පිළිහිට වෙන බලන්න. ඒ පිළිහිට වෙච්ච කෙනා සුවපත්ව දින වෙලා එන දකින්නකොට ඔබේ හිතට කොච්චර සතුටද? ඒ වගේම අසරණ දරුවෙකුට ඉගෙන ගන්න දරුවෙකුට උදව්වක් කරන්න. ඒ දරුවා ඉගෙනගෙන ඉන්න දකින්නකොට තමන්ගේ දරුවට ලබන සතුටම තමන්ගේ දරුවාගේ දිනුව පිළිබඳව දකින සතුටම තමන්ට ඒ දරුවාගේ දිනුවදී සතුට වෙන්න පුළුවන්. ඇයි අපි අපේ දරුවා කියලා විතරක් කනකට කොටු වෙලා ඉන්නේ? අපට හැකියාව තියෙනවා නම් ඊට වඩා ඉහළ මට්ටමකින් ඉහළ මානසිකත්වයකින් හිතන්න අපේ කුසලයේ දිනු කරගෙන තියෙන අවස්ථාව මේක. අපි බොහෝ දෙනෙක් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ හැබෑ දහම් පණිවිඩය නොදන්නා නිසා අපි ඉතාම කෙටි මාර්ගවලින් ඉතාම සීමිත ප්‍රමාණයකින් විතරයි අද අප සතුට ලබන්නේ. ඒ නිසා ඒ සතුට වැඩිදියුණු කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට ටිකෙන් ටික මාර්ගය කියලා දෙලා තියෙනවා. පින්නතුනි මානසිකත්වය හිතේ සතුට දිනු කිරීමට තමන් කොයිතරම් දුරට මාර්ගයක යෙදෙනවාද කියලා තමන් ගැන තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. අපි නිතරම ධර්ම දේශනාවලදී කියන කාරණයක් මේක. ඒ තමයි පින්නතුනි ඔබ කොයිතරම් දුරට මෛත්‍රී භාවනාව වඩන කෙනෙක්ද කියලා. ඔබ සතුට ලැබීම සඳහා මේ දේවල් කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒ කරන දේවල් අතරින් පින්නතුනි ප්‍රධානම දෙයක් තමයි අපට බොහෝ විට අපේ හිතේ සතුට නැතිවන්නේ අපේ හිතේ අමනාපය ඇති වෙන්නේ කුමක් නිසාද? වෙනත් අයගේ අඩුපාඩුකම් දැකලා වෙනත් අයගේ අඩුපාඩුකම් වලදී හරියට අපි කේන්ති ගන්නවා, ඉක්මන් වෙලා බනින්න යනවා. ඒ වගේම වෙනත් කෙනෙක් හොඳට දිනු වෙලින්න දකිනකොට සමහර විට සමහර ඇත්තන්ට හිතට පොඩි රිදීමකුත් එනවා. හිතට එතර කැමැත්තක් නෑ අනිත් අය දිනු වෙලින්දී. ඇයි මෙහෙම පිනතුනි අපට හිතන්න බැරි? ඇත්තටම අපේ හිතේ මෛත්‍රිය නෑ කියන එක මේක. ඔබට ඔබේ දරුවේ තමන්ට පාස් වෙන්න බැරි විභාග ඉහළ උපාධි ගන්නකොට ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවද? තමන්ගේ දරුවේ ඉහළ අධ්‍යාපන ලැබනකොට කවදාවත් මොනවත් මෞදිමාපියන්ට එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. පින්නතුනි අන්නේ ආකල්පයෙන්ම අපි අනිත්‍යය කෙරෙහි මෛත්‍රිය වඩනකොට මොකද වෙන්නේ? පින්නතුනි අනිත්‍යයේ අඩුපාඩුකම් වලදී අපේ හිතේ ඇතිවන විරසක ගතිය එන්න එන්නම අඩු වෙනවා. අපට නිතරම මගතොටේදී පුද්ගලයන් මුණ ගැහෙනකොට කතා බහ කරනකොට වෙනත් කෙනෙක්ගේ පොඩි අඩුපාඩුකමක් තිබ්බ ගමන් අපේ හිතේ කලකිරීමක් ඇතිවන්නේ. හිත ගැටෙනවා. පින්නතුනි මෙන්න මෙතෙන්දී මෙන්න මේ අවස්ථාවෙන් හිත මුදව ගන්න නම් ඒ වගේම යම්කිසි කෙනෙක් සැබෑ ලෙස මානසික සුවයක් කරා යන කෙනෙක් නම් ඒ යන බව බලන්න තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. තමන් කොයි තරම් දුරට සම්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලා සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන මෛත්‍රී සිතුවිල්ල නිතර නිතර දිනු කරන්න. ඇයි එහෙම අපතල යුත්තේ? පින්නතුනි, මේ ආත්ම භාවයේ අපට අනිත්‍ය පිහිට වෙන විතරක් නෙවෙයි, මේ සසර ආපු ගමනේදී පින්නතුනි අපට මව්පියන් නොවෙච්ච, දුව දරුවන් නොවෙච්ච, සහෝදර සහෝදරයන් නොවෙච්ච පින්නතුනි කවුරුවත් මේ විශ්වයේ නැහැ. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි, සත්තු සිලුපාව මතර ගත්තත් පින්නතුනි හැම සත්වයකම එක ආත්ම භාවයක හරි අපේ මව් දෙමව්පියන්, දුව දරුවන්, සහෝදර සහෝදරයන් ඉච්චාය. කර්මය ගැන, සතර ගැන මෙන්න මේ අවබෝධය පින්නතුනි අපට ලැබුණොතින් අපි අනිත් හැම දෙනාගේම දිනුව ප්‍රාර්ථනා කරනවා. අනිත් හැම දෙනාම වෙනුවෙන් සුළුවෙන් හරි උදව්වක් කරන්න අපි මහන්සි වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, මේ මොහොතෙහි අපට මේ මුණගැහිච්ච අය, මේ සසර මුණගැහෙන පින්නතුනි ඇඹිට කල්පාන්තර ගානකට පස්සේ මේ හම්බුනේ, මේ අවුරුදු 30 කට පස්සේ මෙතනින් වෙන් වෙලා ගියොතින් ආයි හමු වෙයි කියලා හිතන්න පුළුවන්ද? ආයි බොහෝ කාලකට හමු වෙන්නේ නැහැ. හරියට මොහොතේ දාපු ලී කැබලි දෙකක් වගේ ඔහේ ගියාද දන්නේ නැහැ ආයි. ඒ නිසා මේ හම්බෙන මොහොතේ හඩු ගානේ වතුර බෝතලෙකින් හරි උදව්වක් කරන්න පින්නතුනි. වතුර තිබහනම් වතුර බෝතලයක් හරි දීලා උදව්වක් කරන්න. ආයි බොහෝ කාලකට හමු වෙන්නේ නැහැ නෙමෙයි. ඒ නිසා අපට සසරෙදි පිහිට වෙච්ච අය, ඒ වගේම ආයි කාලෙකදී මුණගැහෙන්න කියලා හිතන්නවත් බැරි පිරිසක් තමයි මෙතනින් වෙන් වුණොත් අපිට මේන්නේ. ඇතැමිට ප්‍රාර්ථනා තිබුණොත් එකට පින්දාම් කරොත් එකට එක වෙන කතියක් තියෙනවා. නමුත් පින්නතුනේ ඒක ඊටාම අපිට හිතන්නවත් අමාරු දෙයක්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ සතුට අපේක්ෂා කරනවා නම් හැකි තාක් දුරට මෛත්‍රිය වඩන්න. අනිත්‍යක මෛත්‍රිය වඩනවා නම් එයා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ කරුණාව තියෙනවා. අනිත් කෙනෙක් දුකටපත් වෙනකොට ඒ දුකෙන් ඒ කෙනා නිදහස් කරන්න ඕන කියන හැඟීමක් ඒ කෙනාගේ තියෙනවා. අම්මා කෙනෙක් තමගේ දරුවෙක් අසාර්ථකත්වයකට දුකටපත් වෙනකොට කොහොම හරි ඒ දරුවා එතනින් නිදහස් කරන්න ඒ අම්මා උත්සාහ ගන්නවා. අන්න ඒ වගේම මවක් තමන්ගේ එකම පුතා ගැන බලන ආකල්පයෙන් ලෝක අනිත්‍ය දැස බලන්න යා උනන්දු වෙනවා. ඒ වගේම මුදිතා ගුණය. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ මුදිතා ගුණය තියෙනවා. මුදිතාව කියලා කියන්නේ මොකද්ද? මුදිතාව කියලා කියන්නේ පින්තුනි අනිත්‍යගේ දිනුවේදී සතුටු වෙන ගතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාවට විරුද්ධ පදේ. ඊර්ෂ්‍යා නොකරන ගතිය අනිත්‍ය දිනුවට සතුටු වෙන එක හොඳයි නේ පින්තුනි දිනුවලින කොටනේ. කෙනෙක් දිනුව වෙනකොට යාම හොරකම් කරන්නේ නැහැ. දැන් මිට නේද හොඳට දැහැමි වෙන්නවනේ. හැකම් පෙරිහෙනකොට සමහරෙකින් හොරකම් කරන්න වෙනවා. නොයෙක් දොසිරිතුලට නැඹුරු වෙන්න වෙනවා. ඉතින් කෙනෙක් දිනුව වෙන එක කොයි තරම් හොඳ දෙයක්ද? එයාගේ පවුලට හොඳයි, රටට හොඳයි, ලෝකෙට හොඳයි. ඒ නිසා කෙනෙක් දිනුව වෙනකොට අපි සතුට වෙන්න ඕන. ඒ වගේම කිනු දෙන උපේක්ෂාව දුක සැප දෙකෙහිදීම මැදහත් ගතියක් ඇති වෙනවා. මෙන්න මේකත් පින්නතුනි තමන් ධර්ම මාර්ගයේ දෙකෙන් දෙක ඉදිරියට යනවද? ඒ වගේම ඇත්තටම තමන් බුදුහාඳුරගේ ධර්මයෙන් තමන් ප්‍රයෝජන ගන්නවාද කියලා තමන්ට බලන්න තියෙන ලක්ෂණයක් මේක. විශේෂයෙන් කරණීය මෙත් සූත්‍රයේ මේ ලක්ෂණය කියනවා. එනිසා මෛත්‍රී භාවනා නොවැඩන නම්, මෛත්‍රී භාවනා වඩන්නේ නැති කෙනෙක් නම් ඔබ හුඟක් බුදුදහම දන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෙනතනේ ඒ ධර්ම මගට තාම වැටිලා නැහැ. ඒ ධර්ම මගට බැහැලා නැහැ තාම මේකයි. එනිසා ධම්ම මගට බැස්සාද කියලා බලන්නේ මෛත්‍රී භාවනා පටන් ගත්ත දවසට. එතකන් ඔබ බුදු දහම නැමැති සාගරයේ වෙරළටවත් ඇවිල්ලා නැහැ. එනිසා බුදු දහම කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික දුක් පීඩාවලින් දුර වෙලා මානසික සුවයක් හරයට අනුශාසනා කරන ධහමක් තමයි බුදු දහම කියලා කියන්නේ. ඒ ධහම රකින්න රකින්න අපේ මානසික සුවය දෙන්නට වැඩි වෙන්නට ඕන. ඒ වැඩි වෙන ගමනේදී පින්නතුනේ තමන් එන්න එන්නම මෛත්‍රී වඩන කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ මෙන්න මේත් එක්ක සබ්බ පාපසකරණන් කියපු විදිහට හැකිතා දුරට අකුසලයෙන් දුර වෙනට බුදුහාම රණසාසනා කළා. ඊළඟට බුදුහාම රණසාසනා කළා කුසල සූප සම්බදා කියලා හැකිතා පින්දහම් කරන්න කියලා. කර්මය ගැන අවබෝධය ලැබිච්ච කෙනාගේ මෙන්න මේ අවබෝධය එනවා. මේ ක්‍රියාකාරීත්වය වෙනසක් වෙනවා එතනත්තාගේ. ජීවිතේ හැමදාම කුසල් වැඩෙන දේක තමන් යෙදෙලිනවා. විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා දෙන මේ ජීවිතය තුල ඉන්නවනම් ඒ අම්මා තාත්තා දෙනාට දිනපතාම තමන් උදව්වක් කරනවා. අම්මා තාත්තා දෙනට සැලකීමෙන් තමයි පින්තුනේ කුසල් මඟ ආරම්භ වෙන්නේ. ඒ නිසා එයා ඉන්නවනම් එයාට උදව් කරන්න, සෙත්පතන්න, මිය ගිහිලා නම් දිනපතාම තමන් කරන පින් එයාට අනුමෝදන් කරන්න. ඒ වගේම තමන් නිවසේ ඉඳගෙනම පින්තුනේ තමන්ට උදෑසන නැගිටිට පස්සේ බුදුහාඳුර වෙනුවෙන් පෑන් වේදුවක් මල් ටිකක් පූජා කරන්න පුළුවන්. මෙන්න මෙතනින් පින්නතුනි අපේ උදෑසන අපේ දිනචරියාව පටන් ගන්නට ඕන. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. හැමදාම උදෑසන මේ කටයුත්ත කරන්න බලාගෙන අපි අවදි වෙන්නට ඕන. Tamanta daruwa ena nam විශේෂයෙන්ම දරුවෝ ටිකත් එක්ක බුදුහාඳුර වඳින්නට ඕන අඩු ගන්න දවසට විනාඩි 5ක් හරි. දරුවන්ට සිංහල බැරි වෙන්න පුළුවන්. ඒකට කමන්නේ. හැබැයි දරුවන්ට පාලි ගාථා ටික උගන්වන්නට ඕන. ඉතිපිසෝ පාඨය, ස්වාක්ඛාතෝ පාඨය, සුපටිපන්නෝ පාඨය මේ තුන අනිවාර්යෙන්ම දරුවන්ට උගන්වන්නට ඕන. දරුවට ඇත්තටම ආදරේ නම් ආදරේ නැත්නම් කියන්නේ නේ උඩට කවන්නේ. ආදරේ නම් අඩුම ගානේ මේ තුන හරි මේ තුන කවදාත් ලියන පාඩම් කරන්න බෑ. මේ තුන දරුවොත් එක්ක මාසයක් කිව්වට පාඩම් වෙනවා. පාඩම් කරොත් අවුරුද්දක් පාඩම් කරත් පාඩම් කරන්න නම් බෑ. දැන් අපි පාඩම් කරන්නේ මේව පාඩම් කරනද? සුපටිපන්නෝ ගාථා මේව පාඩම් කරොත් එම් පින්නොතන ඒකෙන් පාඩම් කරන්න බෑ. හැබැයි අම්මලත් එක්ක අපි අම්මා තාත්තත් එක්ක කියලා පොඩි කාලේ දහම් පාසල් ගිහනේ ඒක එකට කියනකොට තමයි මට හිතෙන්නේ. එනිසා සිංහල භාෂාව බැරි වුණාට කමන්නේ අඩු ගානේ මේ පාලි පාඩ ටික අඩු ගානේ එක සූත්‍රයක් හරි දරුවොත් එක්ක අපි කියනකොට ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක්. කර්මය පිළිබඳව මෙන්න මේ හැඟීමත් එක්ක පිනතුනේ හැකිදා තමන් සතරෙන් ගෙනාවු මහා කුසල කර්ම ශක්තිය දිනපතාම වැඩි වෙන විදිහේ ගමන් මඟක සමාන ඉන්නට ඕන. හැකිතා පරිත්‍යාග සීල වෙන්න පරිත්‍යාග සීලියත්වයට වඩා අනිසංසදායි සීලය කායික වාචික සංවරය සීලයට වඩා අනිසංසදායි භාවනාව අපේ ආධ්‍යාත්මික මානසික ශක්තිය වේගයෙන්ම සාර්ථකව දිනන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒ නිසා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. මේ පැත්තෙන් අපි කර්මයෙන් ප්‍රයෝජන ගන්න ගමන් පින්තුනේ මෙන්න මේ ප්‍රඥාවෙහි පළවෙනි පියවරෙන් අපට ඊළඟට ලැබෙන අවබෝධයක් තියෙනවා. මොකද අපි ඇසුරු කරන අයත් මේ කර්මය දායාද කොට ඇති පිරිසක් කියන එක අපි දන්නවා. යම්කිසි විදියකට පින්තුනේ පුද්ගලයාගේ ජීවිතයේහි යම් යම් ජීවිත ඉරණම් වලට පත් වෙනවා නම් ඒ පත් වෙන කරුණු වලින් සැලකිය යුතු ප්‍රමාණයට හේතුව මොකද්ද? ඕ මේට පෙර ආත්මවල කරපු කර්ම ශක්තිය. ඒක තමයි අපේ පිටපස්සේ ඉඳගෙන දැවැන්ත බලපෑමක් කරන්නේ. අපි ඉපදෙනකොට කියන දේ අපි 60ක විතර මෞහුසේ මේ විඥානය පිළිසඳ ගන්නකොට අපි ආයත ගමන් මගේ 60ක් විතර තීරණය කළ තියෙනවා. අනිත් එක තමයි තමගේ පරිසරයෙන් අධ්‍යාපනයෙන් ගුරුවරුන්ගෙන් ලබන්නේ. ඒ නිසා සමහර දේවල් කියනවා පිනකින් අපේ ජීවිත වෙනස් කරන්න බැරි දේවල් අපේ ජීවිතවලක් තියෙනවා. ඒ වගේම අපේ ඇසුරු කරන අපේ දරුවන්ගේ ජීවිතවලක් තියෙනවා. අපේ සමිය සම ඥාතීන්ගේ ජීවිතවලක් මේ ස්වરૂපයේ තියෙනවා. මෙන්න මේ අවබෝධය ලැබුණොත් පින්තුණිය නැත්තා කර්මානුරූපව සත්‍යයන්ට වෙන යම් යම් ජීවිත ඉරණම් වලදී ශෝක වෙන ගතිය, දුක් පීඩාවට පත් වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මොකද පින්තුණි සමහර දේවල් අපට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා ජීවිතවල. සමහර කර්ම වෙනස් කරන්න බෑ. සාමාන්‍ය අපිට විතරක් නෙවෙයි. රහතන් වහන්සේලටත් වෙනස් කරන්න බැරි වෙච්ච කර්ම තිබුණා. රහතන් වහන්සේට විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි වෙච්ච සමහර කර්ම තිබුණා. හැබැයි ඒකෙන් කියන්නේ කර්මයේ නීතිවාදීය, කර්මය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එකක් නෑ. කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජයග්‍රහණය කරන මාවත බුදුදහමේ කියලා තියෙනවා. ඒ වගේම අතීතයේ කරපු අකුසල කර්ම ඊට වඩා ප්‍රබල කුසල කර්ම ශක්තියින් වලින් යටපත් කිරීමේ ක්‍රමයකුත් බුදුදහමේ තියෙනවා. ඒකනේ ධර්මයේ සඳහන් වන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පඤ්ඤාසෝන පමජ්ජති සෝයි මං ලෝකං පබාසේති අබ්බහමුද්දෝ සම්නිමාස් කියලා. යම් කිසි කෙනෙක් මුලදී ප්‍රමාද වෙලෙහිදී කෙනෙක් වුණත් පස්සේ කුසල දහම් වලින් අප්‍රමාදී වුණොත් ඒ තැනැත්තාර වලාකුළුින් නික්මෙච්ච සඳක් වගේ ලෝකේ බබලනවායි කියලා. ඒ වගේම දේශනා කළා යස්සපාපං කතං කම්මං කුසලේන පිපියති සෝයමං ලෝකං පබහසීති කියලා. යම් කිසි කෙනෙක් කරපු අකුසල දහම් ඊට වඩා ප්‍රබල කුසල කර්ම වලින් යටපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් ජය ගන්න පුළුවන් අවස්ථාවක් අපිට තියෙනවා. ඒ වුණත් පින්නතුනේ සමාන අවස්ථාවලදී අපට වළක්වන්න බැරි කර්ම අපේ ජීවිතවල ඉන්නවා. ඒ නිසා ධර්මය තුලින් කරන්නේ එක පැත්තකින් අකුසල කර්ම දුර්වලන විදිහේ කුසල දහම්වල නිතරම යෙදෙන්නට ඕන. හැබැයි අපේ අයගේ ලක්ෂණයක් තමයි අකුසල කර්ම හුවා ගොඩ වෙනකම්ම ඉන්නවා. කුසල කර්ම ටික ගෙවිලා ගෙවිලා එතකම් වෙලා නැහැ කියකේ ඉන්න පන්සල යන වෙලා නැහැ, පොඩි පුජා කියන වෙලා නැහැ කියකේ ඉන්නවා. ආරවටික ඔක්කොම කුසල කර්ම ටික ගෙවිලා කුසල කර්ම ගොඩ ගැහිලා ඕන්න මාර්ගපලයක් හිම කිව්වටින් දවස් 7ක් දවස් 27ක් පොඩි පුජා කියන කිව්වටින් ඊට පස්සෙ නම් වෙලා තියෙනවා අපිට. ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න යන්නේ. නමුත් පින්තුනි එතකන් ඉන්න හොඳ නැහැ අපේ. ඊට කලින්ම කුසලයේ ශක්තිමත් වෙන විදියට අපි කාලය හදාගන්නට ඕන. ධර්මයේ හැසිරෙන්න පින්තුනි කාලය නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ හැසිරීම හුස්ම ගැනීම වගේ දෙයක්. හුස්ම ගන්න ගිහිල්ලා අපට කාලය නාස්ති වීමක් වුණේ නැහැ. හුස්ම ගන්න ගිහිල්ලා අපට අඩුගානේ නින්දටවත් බාධාවක් වුණේ නැහැ. පින්තුනි ධර්මයේ හැසිරීම හුස්ම ගැනීම වගේ දෙයක්. අපට ධර්මය අහන්නට කාලයක් අප වෙනවා. නමුත් ධර්මයේ හැසිරීම ජීවිතයක් එක්ක යන දෙයක්. ඊට අවශ්‍ය වන යෝනිසෝමනසිකාරය විතරයි. ඒ නිසා පින්තුනි එකහතකින් කුසල කුසල කර්ම ශක්තිය ගැන අවබෝධයක් ලබාගෙන අකුසල කර්ම වලින් දුර වෙන්න ඕන, කුසල වඩන්න ඕන, ඒ අතර නිතර මෛත්‍රී භාවනා වඩන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට කර්මය ගැන අවබෝධයෙන් තමන් ඇසුර කරන තමන්ගේ සමීප සමායට ඕන වෙලාවක කර්මයේ ස්මතු වෙලා බරපතල ලක්ෂණීයතාවක්, ලෙඩ දුකක්, පාඩුවක්, අලාභයක්, ජීවිත හානියක් වෙන්න පුළුවන් බව කලින්ම දැනගෙන ඉන්න. උනාට පස්සේ කියන්න එපා මම මේක හිතනවත් තිබ්බේ නැහැ කියලා. කලින් එකවරක් හරි හිතර බුදුහාම දේශනා කළා මේව නිතර හිතන්න කියලා. තමන් ලෙඩ වෙන කෙනෙක්, මහලු වෙන කෙනෙක්, ප්‍රිය විප්‍රයෝගයට පත් වෙන කෙනෙක්, මරණයට පත් වෙන කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. අපි එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව නෙවෙයි. අපි ඒවට ඒ තත්ත්වය ආවොතින් අපි කොයිතරම් දුරට මානසිකව ඒට මුහුණ දෙන්න සූදානම්ද කියන එක ගැන කල්පියාම හිතලා තියෙනවා. ඒව ආවට පස්සේ කියන්න එපා මම මෙහෙම ඒ කියලා තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා. ඒක පින්නතින බුදුහාඳුරණ කරන ලොකු මඟහරය. බුදුහාම දේශනා කළේ වෙන කාරණා නිතර මෙනෙහි කරන්න අබින්හන් පච්චරේකී සම්බන් කියනවා. නිතර මේ ජීවිත අනතුරු අපට වෙන්න පුළුවන් කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. කර්ම අවබෝධයත් එක්ක මේ වෙන තියක්. ඊළඟට පින්නතින ඊළඟ වැදගත්ම කාරණයක් තියෙනවා. අපි එන්නෙන්නම මානසික සෝයා කරා යන කෙනෙක්ද කියලා Tamanta taman ගැනම දැන් බලන්න පුළුවන්. තමන් කන්නාඩියක් ඉස්සරහා ඉඳන් ධර්මය බලන වගේ බලන්න. පින්නතින් ධර්මය කියන්නේ ජීවිත කැඩපතක්. අපට අපේ ජීවිතයම කැඩපතක් කරගන්න පුළුවන් ධර්මයේ ඉස්සරහදී. පින්නතින් අපි එදිනෙදා වැඩ කටයුතු කරද්දී අපි කරන වැඩ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේ තත්වයන්ගෙන් හැකිතා අඩු වෙමින් යන ගමනක යෙදෙන්නට ඕන. මොනවද? එකක් තෘෂ්ණාව, දෘෂ්ටි, මාන. අපි මේවා ටිකෙන් ටික විස්තර කරනවා. තෘෂ්ණා කියලා කියන්නේ පින්නතුනි යමකට තියෙන දැඩි ආසාව. ඒක ටිකෙන් ටික අපි දන් දීලා ටිකෙන් ටික අඩු කරනවා. ඒක පාරම හාඳුරන්න දන් දෙන්න බෑ. මුලදී ගෙදර ඉන්න දරුවන්ට කෑම බීම දෙනවා, නෝනට කෑම දෙනවා, මහත්තයට කෑම කියලා දෙනවා, ගෙදර සත්තු සිව්පාවන්ට කෑම දෙනවා, අම්මා තාත්තා නෝනා සැලකනවා, අල්ලපු ගෙදර කෙනෙක් අසනේ වුණොතින් එක වේලක් හරි කෑම වේලක් පුළුවන් නම් එහෙම ටිකෙන් ටික පටන් ගන්න. ඒක පාරම පන්සලට එන්න අමාරුයි. ඊට පස්සේ ඇතැම් විට තමන්ගේ යහළු ගෙදරක දානයක් දෙනවා නම් ඔබේ ගෙදර වත්තේ තියෙන මොන හරි දෙයක් ඒ දානෙට ගිහිල්ලා දෙන්න. අඩුගානේ වතුර බෝතල් ටිකක් හරි ගිහිල්ලා දෙන්න. දානෙට සහභාගී වෙන අවස්ථාවක් වෙනතුනි අවස්ථාවක් මගේ හරගන්න එපා. එහෙමත් බැරි නම් මුල් අවස්ථාවේ අඩුගානේ දම් බෙදන්න හරි උදව් වෙන්න ගිහිල්ලා. හාමුදුරන්ට අත සෝදන්න වාදනේ හරි දීලා මුලදී උදව් වෙන්න ටිකෙන් ටික මේ පැත්තටපත් වෙන්න. දිනුවාට පස්සේ වෙනතුනි සමහරක් තැන්ිනවා. තමන්ගේ යහළ මිත්‍රාදෙන් හැම දෙනාගේම ගෙවන්න දාන මේ දෙයින්කන් තියෙන දවස් ලියාගෙන තමන්ට යන්න බැරි නම් කලින් හරි ගිහිල්ලා මොන හරි දේවල් ටිකක් ඒ දාන්න දීලා එනවා තමයි. පින්නතින අපිට තින්කම් කරන් තියෙන අවස්ථාව. අපි පින්නතින අපි මහන්සියෙන් උපයන ධනයෙන් ගන්න ප්‍රයෝජනය තමයි ධර්මයේ සඳහන් කරනවා. දත්වාච බුත්වාච යථානුභවං අනින්දිතෝ සංගම් උපේතිතානම් කියලා. මහන්සියෙන් උපයපු දේ ඔබ ඉස්සෙල් අනුභව කරන්න. ඒ වගේම ඔබ අනිත්‍යයට පුළුවන් මට්ටමින් දන් දෙන්න. මෙන්න මේ අනුභව කිරීමත් දන් දීමත් කියන මේ කාරණා දෙක කළා. නින්දාවටපත් නොවේ. ඒ තැනැත්තා මෙලොව ජීවිතයක් ජයගෙන පරලොව ජීවිතයක් සුගතිගාමී වෙනවා කියන. ඒ නිසා ඒක ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා පින්නතුනේ මේ තෘෂ්ණාව කියන එක ඊටාම සියුම් විදියට යන කාරණයක්. අපි යකෑමට බඩු බාණ්ඩවලට ආසා නැහැ බොහෝ දෙනෙක්. නමුත් පින්නතුනේ ඒක දෙයකට අපි කැමති බොහෝ විට. මොකද්ද ඒ? ඒ තමයි අපේ කීර්තියට අපි කැමති. මෙන්න මේක තමයි පින්නතුනේ ඉතාම ප්‍රබල දේ. අපි බොහෝ දෙනෙක් ඇතැමිට දන් දෙන්නේ. අපි ඇතැමිට පින්කම් කරන්නේ. ඇතැමිට අපි සමාජ සේවා කරන්නේ මෙන්න මේ කීර්තිය බලාපොරොත්තු වෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්තු සූත්‍රය කියලා ඉතාම සුවිශේෂී සූත්‍ර දෙකක් තියෙනවා. දරුවන් හදන මෞද්දමෝපියන්ට තියෙන ආදර්ශයක් මේක අවවාදයක්. දරුවෝ හදනවා නම් තමන්ට ඉන්නේ එකම දරුවක් ඉන්නවා නම් ඒ දරුවට කියන්න පුතේ දුවේ ඔබට සමාජයේදී යහළු මිත්‍රාදීන් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඔබට දීලා ඔබව අල්ලගන්න බලයි. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා නැමැති මේ මඩවගුරේ එරෙන්න එපා කියලා දරුවන්ට උපදෙස් දෙන්න කියලා. මොකද පින්නතුනේ මෙතන අපි හිර වුණොතින් අපට ආධ්‍යාත්මික ගමන් මග යන තියෙන බොහෝ අවස්ථා මග හැරෙනවා. අපි ඇතැමිට යමක් කළා තමන් කැපී පෙනෙන උත්සාහ කරනවා. සමන් හොඳ දේවල් කරනකොට ඉබේ මේ තත්ත්වයටපත් වෙනවා. නමුත් අපි හේදී බලාපොරොත්තු වෙන එක කරනකොට පින්නතුනේ අපි කරන හොඳ දෙහි ශක්තිය අඩු වෙනවා. එනිසා යමක් තමන් කරද්දී කරන ක්‍රියාව ඉස්මතු වෙන්නට ඕන. ඒ ක්‍රියාව ඉස්මතු කළ තමන් පැත්තකට වෙලා ඉන්න. එතකොට තමන් කරන දේ වටිනාකම දෙගුණකින් වැඩි වෙනවා. නමුත් අපි කරන ක්‍රියාවත් එක්කම මමයි මේක කළේ මමයි අහවල් දෙයක ඒකීක ඉස්මතු වෙන්න යනවා නම් පින්නතුනි අපි සමාජයේ ළඟදී අපි ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අනිත් අයකට එච්චර කැමති නැහැ පින්නතුනි. අපි සමාජයේදී බොහෝ විට ගරු කරන පුද්ගලයන්ට කැපී පෙනෙන අදහසින් යමක් නොකරනවා නම් අන්න ඒ අයට අපි හුඟක් කැමතියි. තමන් සැසරගෙන ආපු කටහඬ නිසා හොව වෙන්න පුළුවන්, රූප සම්පatti නිසා වෙන්න පුළුවන්. තමන් විවිධ දක්ෂතා තියෙනවා. ඒව සංගව ගන්න නෙමෙයි මේ කියන්නේ. ඒව සාමාන්‍ය විදිහටම පරිහරණය කරන්න. නමුත් වෙනතුනි අපි ඇතැම්මිට යම් යම් දේවල් කරන්න ගිහිල්ලා ඒ ක්‍රියාවෙන් අපි ඉස්මතු වෙන්න අපි අමතර කීර්තියක් ලබන උත්සාහ කරනවා. ලෝකේ මේ විදිහට තමයි යන්නේ. මේ විදිහට පුහුණු කරනවා ලෝකේ. එහෙම කරන්නේ කොහොමද කියලා. නමුත් අපි ඒකෙන් ධර්මය කියන්නේ පරිසෝතගාමී ධර්ම. මොකද පින්නතුනේ අපි හිමෙන්නේ ගියොතින් අපට මානසික ලොකු අස්නානයක් ඒක. අපි සාමාන්‍ය විදියට අනිත්‍යයට උදව් කරලා අපි සාමාන්‍ය විදියටම පැත්තකට වෙලා ඉන්නවා නම් පින්නතුනේ අපට කොච්චර මානසික සුවයක්ද ඒක. තමන් කරපු දෙයක් මමයි මේක කරේ කියලා අනිත්‍යයට කියන්න ගියාම තමන් නිතර අනිත්‍යයෙන් කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. නිතර අනිත්‍ය ඇගීමට ලක් කරන්න තමන් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ලොකු මානසික අසහනයක් වෙනකොට. තමන්ගේ ජීවිතයේ තියෙන සැහැල්ලු බව, සරල බව, අල්පේච්ඡතාවය තමන්ට ඒකෙන් නැති වෙනවා. ඒ නිසා මෙන්න මේ තෘෂ්ණාව ඇවිල්ලා පිනුත් අන්තිමටම හිරිකර වෙන්නේ කීර්ති ප්‍රශංසා ළඟදි හිර වෙන බව දෙනවා. මෙතනින් තමයි අල්ලගන්න පුළුවන්. සමහර අයට මුලදී බඩු බාණ්ඩ දෙනවා. කැමැති මේව හොය හොය දෙනවා අල්ලගන්න. බැරි වුණාට පස්සේ අල්ලගන්නේ මෙතනින් තමයි අල්ලගන්නේ. ඒකේ නා කීරි ප්‍රශංසාවලින් නම්බු නාම වලින් යෙදෙනවා හිර කරනවා හෙල්ලෙන බැරි විදිහට මේක තමයි නොබොහෙදෙන. ඒ නිසා මෙන්න මෙතනින් තමයි අපි මානසික සුවයක් කර යන කෙනෙක් බේරෙන්න ඕන ප්‍රධානම දේ මෙන්න මෙතන මේක ඉතාම සියුම් විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කීර්ති ප්‍රශංසා නැමැති මෙන්න මේ මහා අනතුරට ඕනෑම කෙනෙක් අහු වෙන්නට පුළුවන් ඒ විතරක් නෙමෙයි රහතන් වහන්සේට මේ කීර්ති ප්‍රශංසා නැමැති මේ දේ උන් වහන්සේට මානසික පීඩාවක් නොකර උන් වහන්සේගේ විවේකයට කාය විවේකයට චිත්ත විවේකයට මේ කීර්ති ප්‍රශංසා බාධාවක් කියලා අනිත් හැම මට්ටමේම අයද පින්නතුනි යම් යම් මට්ටම් වලින් මෙතෙන්ට බොහෝ දෙනෙක් අහු වෙලින්නේ ඒ නිසා සැබැහැසම මානසික සුවයක් කර යන කෙනෙක් නම් ඒ යන කෙනෙක්ගේ ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණයක් වෙන්නට ඕන සාමාන්‍ය බඩු භාණ්ඩ වලට අපි පින්නතුනි කියන වාද දන් දෙන සෝදානන් නේද ඒක උඟාක් දෙන පරිත්‍යාගශීලී බව තියෙන නමුත් මෙතෙන්ට අහු වෙනවා මෙන්න මෙතනින් අපි ආරක්ෂා වෙලින්නට ඕන තෘෂ්ණා කියන අවස්ථාවට ඊළඟ කාරණේ තමයි පින්නතුනි දෘෂ්ටි දෘෂ්ටි කියලා කියන්නේ ඒ දෘෂ්ටි වලින් ලොකම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියලා කෙනෙක් ඉන්නවා කියලා අර තෘෂ්ණාවත් එක්කමත් මේක යනවා තමන් ඉස්මතු වෙන්න තමන් දරන උත්සාහයක් නිතරම තියෙනවා නිතරම අනිත්‍යය ළඟදී අපි හැම කෙනෙකුගේම ලක්ෂණයක් තියෙනවා තමන් ඉස්මතු වෙන්න යම් කිසි උත්සාහයක් දරනවා මේක පින්නතුනි දැඩිම කේසයක් ඇටියට බුදුදහමේ දැක් වෙනවා මේක ඉතාම අමාරු කේසයක් සංයෝජන ධර්ම 10 අතුරින් දුරු කරන්න අමාරුම සංයෝජනය කියලා කියන සංකල්පය තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා මම වෙනවා මගේ කියලා කියනවා කියන හැඟීම අපි හැමදෙනෙක්ගේ ළඟම හිතේ තියෙනවා මේක එකපාර දුරු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නමුත් මේ සංකල්පය දිගේ දුරු කරන්න බුදුහාම දේශනා කළේ අනිත්‍ය සංඥාව වඩන්න කියලා නිතරම ස්කන්ධ පංචකයේ ඇතිවීම නිරුද්ධ වීම දෙක නිතර නොනින් බලන්න කියලා. බලන්න බලන්න පින්නතුනි තමන්ට තේරෙනවා තමන් කියලා ස්ථිරවම ගන්න ස්වභාවයක් නැහැ. මේ හේතුඵල සිද්ධාන්තයේ කියන යථාර්ථයක් තියෙන්නේ කියන මෙන්න මේ දේ තමන්ට ටිකින් ටික වැටෙන ලක්ෂණයට එනවා. මෙන්න මේ දෘෂ්ටි අඩු කිරීමේ ලක්ෂණය. ඊළඟ දේ තමයි පින්නතුනි මාන කියන එක. මාන කියන්නේ මැනීම කියන එක. දැන් කවුරු හරි කෙනෙක් දැක්ක ගමන් ඉස්සෙල් බලන රූපෙන් මට වඩා රූපේ වඩුද වැඩිද ඉස්සෙල් බලන වයස අඩුද වැඩිද හැම දෙයකින්ම මැනමැන බලන උපාධියක් කරන්නම් මඟත් වගේ උපාධියක්ද කලා උපාධියක්ද වෛද්‍ය උපාධියක්ද ඉංජිනේරු එකක්ද බලනවා මැනම් විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ බලනවා මංගේ වගේ හොඳ එකක්ද අඩු එකක්ද බලවල තියෙන නිතරම මේ මනින ගතිය සම්පයා කරන ගතියක් තියෙනවා ඒ මොහකින් හරි අනිත්‍යයට වඩා තමන් ඉදිරියේ කියලා නිතරම කියන්න මනසින් ඒක වචනෙන් කියන්නේ මානසික ලෝකෝ සටනක් දෙනවා. හිතින් නිතරම කතා කරනවා. මෙන්න මේකත් පිනතුණු මානසික පීඩාවක්. මෙන්න මේක ටිකෙන් ටික අඩු වෙන විදියට අපේ හැම චර්යාවක්ම අපි සකස් කර ගන්නට ඕන තෘෂ්ණා, දෘෂ්ටි, මාන. විශේෂයෙන්ම පිනතුණු අනතුර තමයි සාමාන්‍ය ලෝකයේ ළඟදී කොහොමද මේ ටික තියෙනවා? හැබැයි තියෙනද කියලා දන්නේ නැහැ මේ අවිද්‍යාවේ ගිලිලා ඉන්න එකක් තියෙනවා. ඒකට ඒ ධර්මය දන්නේ නිසා කියලා එහෙම කමක් නැහැ. සමාදෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි සමාදෙන්න බැරි කාරණයක් තියෙනවා. අපි ධර්මය අහහා ධර්ම කාරණා ප්‍රගුණ කර කර ඇතැම් විට පින්කම් කරමින් අපි මෙන්න මේ තුනේ පින්නතුනි එන්න එන්නම අගාධ වෙන ගතියක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි අපි පරිස්සම් වෙන්නට ඕන. එහෙම කළොත් අපිට සමාවක් නැහැ. ඒකට හේතුව අපි මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවේදක බණ දහම් අහන්නේ අපි. ඒ බණ දහම් අහමින් අපි තව තවත් මේකට යනවා නම් මෙන්න මෙතනින් පරිස්සම් වෙන්න ඕන පිනතුනි. ඒ නිසා තමයි අපට නිතරම කල්යාණ මිත්‍රෙන් ඇසුරු කරමින් අපේ තියෙන අඩුපාඩුකම් ධර්මයේ ඔස්සේ අපි තේරුම් ගන්න උත්සාහය දෙන්නට ඕන. එනිසා ධර්මය අහන්න අහන්න පිනතුනි අපේ ජීවිතයේ තියෙන ඉතාම සියුම් අඩුපාඩුකම් අපිම තේරුම් අරගෙන අපි ඊයට වඩා අද හොඳ වෙන්නට ඕන. අදට වඩා අපි හෙට හොඳ වෙන්නට ඕන. අපි නිතරම තව කෙනෙක් එක්ක සංසන්දනය කිරීම නෙවෙයි කරුත්තේ තමන්ම තමන්ගේ ජීවිතය ගැන බලන්න. අද කේන්ති ගන්න ස්වභාවයක් තියෙනවා නම් ඊට වඩා හෙට ටිකක් හරි අඩු කරගන්න බලන්න ඕන. අද තමන් මාන්නයට පත් වෙන ගතියක් තියෙනවා නම් හෙට ටිකක් හරි අඩු කරගන්න තමන් බලන්න ඕන. ගතවන දිනයක් පාසා මාසයක් පාසා වසරක් පාසා එන්න එන්නම තමන්ගේ ළඟ මෙන්න මේ තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේ අකුසල දහම් ටිකින් ටික අඩු වෙන කෙනෙක් බවට පත් වෙනට ඕන. එහෙම අඩු වීමේ පදනම තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනා මත ඉඳගෙන තමයි පින්තුනි ටිකෙන් ටික මේ ගුණ දහම් අපේ ජීවිත තුළ අපි වඩන්නට ඕන. ඒව දිනු කිරීම සඳහා පින්තුනි විවිධ විදිහේ ක්‍රම අපි අනුගමනය කරනවා. දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා. ඒ සාමාන්‍ය විදිහේ ලෝකයේ කරන අයගේ ලක්ෂණය. හැබැයි එහෙම කරන අතරෙදි පින්තුනි බුදුදහමෙන් ඉතාම ගැඹුරු ක්‍රමයක්, ඉතාම සාර්ථක ක්‍රමයක් ගැන ලෝකයේ පහළන බුදුරජාණන් වහන්සේ කෙනෙක් විසින් පමණක් දේශනා කරන යථාර්ථයක් තියෙනවා. අන්න ඒ යථාර්ථයට අපේ හිත තියන්න දක්ෂ වෙන්නට ඕන. ඒ යථාර්ථය මොකද්ද? ඒ යථාර්ථය තමයි පටිච්චසමුප්පාදය. ඒ යථාර්ථය තමයි හේතුඵල ධර්ම කියලා කියන්නේ. ඒ යථාර්ථය තමයි ඉදා පශ්චාතාවය කියලා කියන්නේ. ඒ යථාර්ථය තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. මොකද්ද මේ ආර්ය න්‍යාය? පටිච්චසමුප්පාදයෙන්, හේතුඵල ධර්මයෙන්, ඉදා පශ්චාතාවයෙන් කියන්නේ. අපට ජීවිතේ යම් කිසි අත්දැකීමක් තියෙනවා නම් පිනතුනි, ඒ අත්දැකීම කියලා කියන්නේ ඇසින් රූපයක් දැකීම, කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් විඳීම, දිවෙන් රසයක් දැනීම, ශරීරයෙන් පහසක් ලැබීම, මනසට අරමුණු වීම. මෙන්න මේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හයට රූප ශබ්දාදී අරමුණු කැමිනීම තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ අත්දැකීමේ ස්වභාවය තමයි පින්තුනි පෙර නොතිබී මේ අවස්ථාවේදී මේ අවබෝධය අත්දැකීම ලැබෙනවා. මේ මොහොතේ හටගන්න අත්දැකීම කිසිඳු දෙයක් ඉතුරු නැතුව ඊළඟ සිතුවිල්ලට බලපෑමක් කළා එතනම වර්තමානයේ මේක නිරුද්ධ වෙනවා. ඇසෙන් රූපයක් දැක්කනම් ඒ රූපයේ පින්තුනි පරමාර්ථ සත්‍යය හිතගත්තොත් ඒ රූපය ඒ මොහොතේ පහළ වෙන රූපයක් ඒක. මේ ඇසත් මේ මොහොතේ අලුත්ම ඇසක් විදිහට නිර්මාණය වෙන්නේ. විඥාණය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සය වේදනා මේ හැටියට 10ක් තියෙනවා. ඇසට රූපයක් පහළ වෙනවා කියලා කියන්නේ ඊට අදාළ වූ කරුණු 10ක් ක්ෂණිකව ඒ මොහොතේ පෙර පස නොවේ හටගන්නවා, එතනම නැති වෙනවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතය ඇති දෙයක් හැටියට නැවත ඉස්මතු කළ ගන්නවා. මතක් වෙච්ච ගමන් අපි හිතන්නේ ඒ සිද්ධිය තාම එහෙම තියෙනවායි කියලා. අපිට gedara අපේ තාත්තා මතක් වෙන පුළුවන්. මතක් වෙච්ච ගමන් ඔක්කොම ටික මතක් වෙනවා. තාත්තාගේ නැඳුම් නේද, තාත්තා විශ්වවිද්‍යාලේ උගන්වන්නේ නැහැ නේද, ඔක්කොම එළුවිට මතක් වෙනවා. ඒ ගැන වාහනේ කියන කතා, දාන කන්නාඩි දෙක ඔක්කොම ටික මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ ඇත්තටම මොකද්ද දැන් තියෙන සිද්ධියද? දැන් තියෙන සිද්ධිය නෙවෙයි මතක් වෙන්නේ. ඒ මතක් වෙන්නේ කලින් අපි දැකලා අපේ මනසට ගත්තු දේ නැවත සිතේ තියෙනවා. සතිචෛතසිකය කියලා එකක්. ඒකෙන් ඕනම අතීත අත්දැකීමක් නැවත සිහි කිරීමේ හැකියාවක් තියෙනවා. පින්නතුනි මෙන්න මේ අපි අපට හිතලා කරන්නත් පුළුවන්, නොදෙනි අවිද්‍යාවෙන් කරන්නත් පුළුවන්. නමුත් අපට බොහෝ විට වෙන්නේ අපි අවිද්‍යාවෙන් අපේ දරුවා ගැන, අපේ දෙමාපියෝ ගැන, අපේ වාහනය, ගෙදර යමක් ගැන අපි සිහි කරනවා නම් සිහි කරපු ගමන් මේක ඒ විදියටම දැන් තියෙන දෙයක් හැටියට සිහිපත් වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? නැවත එතනට යන්න සූදානම් වෙලා ඉන්නේ, භවය හදාගෙන ඉන්නේ. මැරුණත් බය වෙන දෙයක් නෑ. ශරීරය නැති වුණත් තමන් එතන ඉන්නවා. ඒක අදාළ මානසික මට්ටමක තමන් පරිසරය හදාගෙන ඉන්නේ. නමුත් කුසලයක් තියෙන නිසා කුසලයක් දෙකම හිල තැනකට යයි. කුසලයක් පොඩ්ඩක් හරි පල්ලයට ආවොත් ඒක අදාළ පල්ලිය තැනක තමයි උපදින්නේ. මෙන්න මේක තමයි පින්නතුනේ සතර භවයට යන්නේ. ඒ නිසා තමයි සමහර අය පින්නතුනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම දේශනා කරනකොට මහණෙනි බලන්න රහසෙහි ප්‍රේතයන් කණ්ඩායමක් යනවා. ඒ ප්‍රේතයන් අතීතයේ හිටිය සිරුරුම දරාගෙන, ඒ ඇඳුම් ඇඳගෙන, ඒ බඩු භාණ්ඩම පාවිච්චි කරගෙන දැවෙමින් ගිනි ගොඩක් වගේ අහසේ පාවෙන හැටි බලන්න කියලා. දැන් මේ ඇතැමිට බුද්ධාන්තර කල්පයට කලින් හිටිය අය. ඒ පාවිච්චි කරපු බඩුම පාවිච්චි කරමින්, ඒ පාවිච්චි කරපු ඇඳුම පාවිච්චි කරමින්, ඒ පේන සිරුරෙන්ම හසේ ඉන්නවා. පේනතන ඒ කියන්නේ කලින් පාවිච්චි කරපු දේවල්ද? කලින් පාවිච්චි කරන දැන් පොළොට පස්සෙල ගිහිල්ලා ඔක්කොම අළු වෙලා ඇතැමිට දුවවිලි වෙලා. ආරක ඒ දේවල් කියන සම්පූර්ණයෙන්ම මනසින් අරගෙන නැවත භවයකට යන සෝදානක් සත්‍යය. මේ මනසේ හැකියාවනේ. ඒ නිසා මෙන්න මේ මනසේ ස්වභාවය තමයි භෞතික දේවල් සියල්ලක්ම මෙතනින් නැති වුණත් ඊට දාල සම්පූර්ණ දේ මනසින් අරගෙන නැවත මනෝමය රූපයක් මම ඇරියම් හෝ ඊට දාල නැවත භෞතික දෙයකට යන්න මනස සෝදාන වෙමින් ඉන්නේ. මේක තමයි මනසේ ස්වභාවය. මේක තියෙන සම්පූර්ණම අවිද්‍යාව මත මෙන්න මේ අවිද්‍යාවට සම්පූර්ණ විදියට අවිද්‍යාව නැති වෙන විදියෙ දර්ශනයක් ඇති කරන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ නිසා මේ ධර්ම දැනගත්තනම් ඒක නැත්තම් මෙන්න මේ යථාර්ථයට ටිකෙන් ටික හිත තියන උත්සාහ කරනවා. හැබැයි ඒකෙන් කියන්නේ තමන්ගේ මේ දරුවන්ගේ වැඩ ටික කරන්නේ නැහැ, ඉගෙනීම් වැඩ කරන්නේ නැහැ. දැන් මම මේ අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ, දැන් මට අද ඉස්කෝලේ යන්න බෑ, වැඩට යන්න බෑ කියලා. එහෙම නැහැ වෙනතුනි. මේ යථාර්ථය මෙනෙහි කරන කෙනා වෙනකටත් වඩා කලින් අවදිලා යනවා. ඉස්කෝලේ යනවා නම් වැඩට යනවා නම් ඇයි ඒ වෙනදට වඩා කලින් ඇවිල්ලා ඇතමිට භාවනා කරන්න. ඈ නැත්තම් කලින් ගිහිල්ලා ට්‍රැෆික්යට අහු වෙන කලින් ගිහින කොහේ හරි නවත්තගෙන භාවනා කරන්න හරි ඊට වඩා මෙයා උනන්දුවෙන් වැඩ කරනවා. ඒ නිසා යා දන්නවා රැකී රක්ෂාවක් කළා දරුවෙක් හදලා නියම සුවයක් ලැබෙන්නේ නැහැ. ඒව සමාජ යුතුකම් විදියට සමාජ සම්මත දේ විදියට තමන් කරනවා. නමුත් නියම මානසික සුවේ තියෙන්නේ තමන් ලබන මේ ආධ්‍යාත්මික දියුණුව මානසික සංවර්ධනයත් එක්කයි කියන එක දන්නවා. අන්න ඒ නිසා ටිකෙන් ටික යා මෙන්න මේ අනිත්‍යතාවයට හිත තියන උත්සාහ කරනවා. ඒ අනිත්‍යතාවයට හිත තියන නම් හිත ටිකෙන් ටික සමාධිගත වෙන්නට ඕන. හිත එක අරමුණකට වැඩි වේලාවක් එක අරමුණක හිත තියෙන ස්වභාවය ටිකෙන් ටික දිනු වෙන්නට ඕන. ඒ සඳහා ආනාපානසති භාවනාව වැනි භාවනා ඉතාමත් වැදගත් වෙනවා. නිතරම අපේ හිතේ ස්වභාවය තමයි එක් අතීත අරමුණකට යනවා, නැත්නම් අනාගත අරමුණකට යනවා. මේක තමයි හිතේ නිතරම ස්වභාවය. අපට නිතරම වර්තමාන මොහොතේ තියෙන මේ සතුට මේ ලස්සන හිමි වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ මොහොතේ මේ වටා පිටම අපිට ඉන්න පුළුවන් නම් වෙනතනෙ. කොයිතරම් ලස්සන වටා පිටක්ද මේ තියෙන්නේ? ලයිට්ස් කීයක් දාලා තියෙන ඔබ වෙනුවෙන් මට. මේ පින්තූර තින්ත ගාලානේ මේ දිව්‍ය ලෝකයක් වගේ තැනක මේ ඔබ ඉන්නේ. මහා කාන්තාරකින් ඇවිල්ලා මේ දිව්‍ය ලෝකේ වගේ තැනක මේ සියලුම පහසුකම් ඔබේ මානසික දියුණුව සඳහා, මානසික ඒකාග්‍රතාවය සඳහා, මනසේ පිරිසිදුභාවය සඳහා මේ සියල්ලක්ම කැප කරලා තියෙන පින්තුනි. ඒ නිසා මේ මොහොතේ අපිට මෙන්න මේ දෙක තමයි පින්තුනි අපිට නියම මානසික සුවේ තියෙන්නේ. මානසික සුවෙන් ටිකෙන් ටික ඉහළට යනකොට තමන් ගැන තමන්ට බලන් තුන එක්තරා ලක්ෂණයක් තමයි එන්න එන්නම වර්තමානයේ තමන් කරන දෙයින් සතුට විඳින ගතිය වැඩි වෙනවා. දැන් අපි නිතරම හිතන්නේ මේ තියෙන වැඩ දෙක කළේ වුණාට පස්සේ සතුට තියෙන කියලා නේද? එතැම්ට දැන් හිතන්න පුළුවන් මේ බණ අහන ගෙදර ගිහිලා ළමයා ගෙදරට බැස්සුවා තමයි ඔන්න සතුට තියෙන කියලා. නමුත් වෙනතුනේ නියම සතුට තියෙන්නේ යම් වැඩක් කරනවා නම් ඒ කරන මොහොතේ තමයි සතුට තියෙන්නේ. වර්තමාන මොහොතේ තමයි සැබෑ සතුට තියෙන නිසා මනස නිතරම අතීතය අනාගතය දෙකට අපි ලැබපු ඉන්ද්‍රිය ඥානයත් එක්ක අපි ලැබපු අතීත අත්දැකීම් එකකට ගැට ගහලා නිතරම අතීත අනාගත අන්ද දෙකට යන ගතිය තියෙන්නේ. එතන මෙන්න මේක ටිකෙන් ටික මේ ගැස්සෙන ගතිය අඩු වෙලා නොසෙලෙන කෙනෙක් බවට, අනුශේකන කෙනෙක් බවට පත් කිරීම තමයි මේ සමතෙන් කරන්නේ. එහෙම හිත සමාධිගත වෙන්න වෙන්න පින්නතුනේ මේ අනිත්‍යතාවයේ හේතුඵල ධහම දකින්නට අපි දක්ෂ වෙනවා. ඒ වගේම මෙවැනි විදිහේ මානසික සුවයක් කරා යන්න නම් පින්නතුනේ එන්න එන්නම තමන්ගේ කායික වාචික සම්වරය ඇති වෙන්නට ඕන. කතා කරනකොට හැගිතා දුරට බොහොම කල්පනායෙන් තමයි වචන කතා කරන්නේ. ඒ වගේම කායික යමක් කරද්දී නිතරම සමන් කරන කටයුත්ත ගැන නිතර අවධානයෙන් තමයි සමන් කරන්නේ. මෙන්න මේක තමයි පින්නතුනේ බුදුදහමෙන් කියන්නේ ත්‍රිවිධ ශික්ෂාව කියලා. සීල සමාධි ප්‍රඥා කියලා. ඒ නිසා බුදුදහමෙන් පින්නතුනේ ඒකාකයෙන් කර්ම මාර්ගයේ දේශනා කරලා අකුසලයෙන් මිදලා කුසල දහම් කරන්න, කුසලයේ ශක්තිමත් කරගන්න, තමන් වටා පිටා වෙන්න අය කර්මයේ දයාවට ඇති පිටසන් ගැන නිතර අවබෝධයෙන් ඉන්න, කර්මයේ එන යම් යම් වෙනස් කරන්න බැරි දේවල් වලදී හිත හදාගන්න දක්ෂ වෙන්න. ඒ වගේම අකුසල කර්ම දුර වෙන විදිහට නිතරම වේගවත්ව තමන්ගේ කුසලයේ හැකියාව දුරට උපරිමයට ගන්න දිනපතා උත්සාහ කරන්න. හැම වෙලාවෙම සියලු සත්‍යෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී සිටිවිල්ලක් දෙකින්න නිතරම අනිත්‍යතාවය මේ ලබන අත්දැකීමෙහි ඇතිවීම නැතිවීම දකින්න හැකියා තමන් දක්ෂ වෙන්න. ඒ මාර්ගානේ තප්පරයෙන් තප්පරයෙන් හරි වැඩ කරන්න. බුදුදහමේ දේශනා කරනවා මහා කන්දක් දන් දුනට වඩා අසුරු සැනක් ගන්න මොහොතක් මෛත්‍රී භානාව වැඩුවොත් අනිසංසදායි. මාස ගාන මෛත්‍රී භානාව වැඩුවට වඩා අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥා වැඩුවොත් අනිසංසදායි කියලා. ඒ නිසා දවසට අඩුම ගානේ විනාඩියක්වත් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. අනිත්‍යය කියන්නේ වෙනස් වීම විතරක් නෙවෙයි, මේ ඇතිවීම නැතිවීම සමාන ලබන අත්දැකීම මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න ටිකෙන් ටික දක්ෂ වෙන්න. එතකොට පින්නොතින අනිත්‍යතාවයත් එක්ක ගැටෙන්නේ නැහැ. අනිත්‍යතාවය හතුරෙක් වෙන්නේ නැහැ. අනිත්‍යතාවයත් එක්ක සටන් කරන්න යන්නේ නැහැ. අනිත්‍යතාවයෙන් මිතුරෙක් බවට පත් කරගන්නවා. අනිත්‍ය තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්නවා. අනිත්‍යතාවයට එරෙහිව යන්නේ අනිත්‍යතාවයම ජීවිතේ බව තීරුම් ගන්නකොට ඒකත් එක්ක පිනතුනි විරසක බව නැති වෙනවා. ඒකත් එක්ක එන්නෙන්නම සතුටෙන් ජීවත් වෙන තමන් හුරු වෙනවා. ඒ සඳහා පිනතුනි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා වඩනට අපි දක්ෂ වෙන්නට ඕන. අද අප සඳහන් කළ කරුණු වලින් පිනතුනි විශේෂයෙන් අපි කියන්න උත්සාහ කරේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කවුද? උන්වහන්සේ ලෝකෙට දේශනා කළේ කුමක්ද? ඒ ධර්මයෙන් අපි ලබන ප්‍රයෝජනය මොකක්ද? ඒ ධර්ම අපේ ජීවිතේ දෙනකොට අපේ ජීවිතවල ඇති වෙන්න ඕන වෙනස්කම් මොනවද? එකාතකින් කර්මය පිළිබඳ අවබෝධය, එකාතකින් කුසල දහම් වැඩි දියුණු කර ගැනීම, අනිත් අතෙන් පින්න තුනේ මෛත්‍රිය ටිකෙන් ටික දිනු වීම, තෘෂ්ණා, දෘෂ්ටි, මාන කියන මෙන්න මේ ස්වභාවයන් ටිකෙන් ටික අඩු වෙමින් එන්න තමාගේ ළඟ සක්කාය දිට්ඨිය සෙල්ෆ් view එක ටිකෙන් ටික අඩු වෙනට ඕන. පින්නතුනි බුදුදහමෙන් කියන්නේ මේක තමයි පින්නතුනි ප්‍රබලම සංයෝජනය. මෙන්න මේක අඩු වෙන විදිහට හිතිය ප්‍රමාණයට තමයි අපේ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ. අපි නිතර උදාහරණයක් කියනවා මේ සඳහා. සමත විදර්ශනා දෙක තමයි වැදගත් වන්නේ. සමත කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. මේක තමයි පින්නතුනි බුදුදහමේ කියන GPA එක. ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. වර්තමාන මොහොතෙහි තමන් කරන වැඩේ ගැන සම්පූර්ණ අවබෝධයෙන් අවධානයෙන් සතිමත් බවෙන් ඉන දර්ශනම් බුදුදහමට අනුව තමන්ගේ ජීවිතයේ ඉහළයි. ඒ වගේම බුදුදහමේ IQ එහෙමත් කියලා තියෙනවා. බුදුදහම මොකන්ද කියන IQ එක ඒ සතිමත් බවෙන් හැකිතාක් දුරට අනිත්‍යතාවය බලන්න වාර ගන්න කාලය ටිකෙන් ටික වැඩි කරන්න පුළුවන් නම් හේතුඵල ධමෙහි ඇතිවීම නැතිවීම දකින වාර ගන්න වැඩි නම් දවසට තමන්ගේ IQ එක වැඩි. සාමාන්‍ය වැඩිවීමක් නෙවෙයි. ඔබ ඉහළම විද්‍යාඥයන්ටත් වඩා ඔබේ IQ එක වැඩි වෙනවා. මේක පින්නතුනි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙලා ඉහළම මානසික සුවයක් කරා යන ධමක තියෙන මඟ හලපුණු සම්මා සතිය අනිත්‍යය මෙනෙහි කිරීම. අද අප සාකච්ඛා කරපු කරුණට අදාළව මේ පින්නතුන්ට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඇත්තෙන්ම අපට අතීතෙන් එන සමහර කර්ම විපාක තියෙනවා. ඒ විපාකවලදී එකක් තමයි අපි නිතරම හොඳ කුසල දහම් වර්තමානයේ කරනකොට ඒ කරන්නේ ප්‍රබල කුසල දහම් නම් ඊට වඩා දුර්වල අකුසල කර්ම ශක්තිය නම් එන්න තියෙන්නේ. මේ කුසලය ඊට වඩා කලින් විපාක දෙනවා. අර අහෝසි වෙන්නේ නැහැ. අහෝසි කර්ම වෙන්නේ. අහෝසි කර්ම වෙන්නේ රහත් ධාතුණාට පස්සේ. ඊට කලින් අහෝසි කර්ම බලාපොරොත්තු වෙන්නේ බයි. අහෝසි කර්ම වඩපත් වෙන්න ඕන නම් ඉක්මනට රහත් වෙන්න. එතකොට ඔක්කොම අහෝසි වෙයි. හැබැයි ඊට කලින් අහෝසි වෙන්න නම් සම්පූර්ණ අහෝසි කරන්න බෑ. ඒක දුර්වල කළා පස්සට යවන එකයි කරන්නේ. ඊට කලින් කුසල කර්ම ඉස්මතු කළා ඒක ඉස්මතු කිරීමයි වෙන්නේ. දැන් උදාහරණ කැටියට දැන් දවල් කාලේ අහසේ ග්‍රහ තාරකා තියෙනවා. නමුත් අපිට පේන්නේ නැහැ. නමුත් රැයට හොඳට පේනවා. දවල්ට නොපේනින්නත් රැයට පේන්නත් හේතුව මොකද? ඔව් දවල් කාලේ සූර්යාලෝකයේ තියෙනවා. සූර්යාලෝකයේ තියෙනකොට අර තාරකා එච්චර පේන්නේ නැහැ. දැන් අපේ ජීවිතත් ඒ වගේ තමයි. දැන් අපේ දෙකරු මහා කුසල කර්ම වල සූර්යාලෝකයක පායල තියෙන්නේ. හැබැයි මේක හැමදාම මේ වගේ නැහැ. මේව ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන්න ඊට පස්සේ ඉතින් රාත්‍රී කාලය වගේ එනවා. තාරකා පේන ගන්නවා. තරු පේනවා කියන්නේ එතකොට තමයි. ඔව්. එතකොට තමයි අර අතීත කර්ම සාන්තවන් ඉස්මතු වෙලා විපාක වෙනින ගන්න. අනිත් පැත්තෙන් තමයි පේනතුනි කොයිතරම් ප්‍රබල අකුසල කර්ම ආවත් රහත් භාවයට පත් වුණොත් ඒ රහතන් වහන්සේ ඒ කිසිඳු කර්මයක් තමන්ගේ කියලා ගන්නෙ නැහැ. දැන් මොගලන් හාමුදුරුවෝ ඒ වගේ මංගුලි මාල හාමුදුරුවෝ ලෝසක හාමුදුරුවෝ වගේ අය කර්මෙන් අතීත කර්ම බොහෝ කර්ම ආවා. නමුත් එනකොටම තමන්ගේ අස්මිමානයේ සාක්කයි දිටි දුරු කරපු නිසා සාමාන්‍ය කයට වේදනාවක් ලැබුණත් ඒ කිසුම් දෙයක් තමන්ගේ කියලා ගන්නෙ නැහැ. එතකොට ඒක තමන්ගේ වේදනාවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද රහතන් වහන්සේ කියලා කියන්නේ ජරා මරණ ව්‍යාධි ඔක්කොම ඉක්මවපු කෙනෙක්. එදාට තමන්ගේ ශරීරයට දුක් විඳිනවා කියලා නෙවෙයි හිතන්නේ ධර්මතාවයක් විදියට විතරයි දකින්නේ. ශරීරයට ගහක් කොළක් දිහා දකින විදියට විතරයි ශරීරය දිහා බලන්නේ. මේ ශරීරය ආහාර පාන දීලා ලෝකයාගේ යහපත සඳහා ටික කලක් ගෙන යන බලාපොරොත්තුවක් තියෙනවා මිසක් ඊට වඩා ලොකු අපේක්ෂාවක් මේ ශරීරය ගැන නැහැ. ඇත්තෙම දැන් මේකයි තමන්ගේ කර්මයක් මම කිව්වේ තමන්ගේ අකුසලයකුත් තියෙනවා නම් ඒ වගේම අනිත් කෙනාගේ කුසල කර්මයක් දුර්වල නම් මම ඒ වචනත් එකයි කිව්වේ. දැන් යම් කිසි කෙනෙකුට දරුවෙක්ගෙන් ලොකු කරදරයක් වෙන්න තියෙනවා නම් වෙනත් දරුවෙකුට හානියක් කළා කියලා කියනවා නම් සසරෙදී වෙනත් දරුවෙකුට ලොකු බාධාවක් කරලා ඒ දරුවෙකුගෙන් එන වේදනාවක් තමන්ට එන තියෙනවා නම් මොකද වෙන්නේ? තමන්ට ඉපදෙන්නේ දරුවෙක් අර වගේ තවත් කර්මයක් කරපු කෙනෙක් තමයි තමන්ට දරුවෙක් වෙන්නේ. එයාගේ කර මෙහෙන් විපාක වෙන්නත් ඕන, මෙහෙන් තමන්ට මානසික පීඩාවක් එන්නට ඕන. තමන්ගේ කර්මයට විතරක් දරුවට අනතුරක් වෙන්නේ නැහැ. තමන්ට සම්බන්ධ වෙන්නෙම අර වගේ කර්ම වලට සම්බන්ධ වෙච්චම තමයි. ඒ වගේම ඔබ සසරේදී හුඟක් අනිත් දරුවන්ට උදව් කළා තියෙනවා නම්, අනිත් දරුවෝ දිනුවන්ට උදව් උපකාර කළා තියෙනවා නම්, ඒවට සතුටු වෙලා තියෙනවා නම් ඔබට ලැබෙන්නේ ඒ වගේම සසර සාර්ථක වෙච්ච දරුවන් තමයි ඔබට සම්බන්ධ වෙන්නේ. එතකොට එකාංශකින් ඔබේ කර්මයක් විපාක දෙනවා, අනිත් පැත්තෙන් දරුවගේ කර්මයක් විපාක දෙනවා. මේ දෙකම එක විට වෙනවා. මේක තමයි ස්වභාවය. සමහර කර්ම තියෙනවා ඇතැම් විට සසර බොහෝ කාලයක් ඒ කර්මයේ ගෙවලා අන්තිම මොහොතේ ඉතාම සල්පයක් සහිතව සඳහා විතරක් ඉපදෙනා ඉන්නවා. දැන් අපිට උදාහරණයක් ඇටේ මූණ විකෘති වෙන්න කියලා. යම් කිසි කෙනෙක්ගේ සසරේදී මූණ විකෘති කළා වගේ තියෙනවා නම් ඇතැම් විට මූණට ලොකු අනතුරකින් හානියක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඇතැම් විට උපතින්ම යම් කිසි මූණේ අවයවයක් විකෘති වෙන්න පුළුවන්. හැබැයි එයාට ඒ කර්මයේ තියෙන්නේ ඉතාම පොඩි කාලයක් තියෙන්නේ. ඇතැම් විට කර්ම ආත්මවල සිය ගානක් ඒක ගෙවලාවිලා තියෙනවා. ඉතාම පොඩි කාලයක් ඉඳලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙයා ඉපදෙන්නේ ඇතැම් විට හොඳ උගත් ධනවත් දෙමව්පියන්ගේ දරුවෙක් වෙනවා. ඇතැම් විට හොඳ අරක වෙනස් කරන්න පුළුවන් තාක්ෂණයක් තියෙන රටක තමයි ඉපදෙන්නේ. එතකොට දුර්වලම ඒ වගේම කර්මයක් කළා ලොකු ජීවිත කාලයම බරපතල විපාක දෙන තියෙනවා නම් ඒ කිසිදු පහසුකමක් නොමැති දුෂ්කර රටක ඉපදෙනවා. අරක පොඩි එක ටික කාලෙකින් විතරක් මඩ පවත් ගන්න නම් ඇතැම් විට හොඳ පහසුකම් තියෙන ධනවත් මව්පියන්ගේ දරුවෙ ඉපදෙනවා. එතකොට නවීන තාක්ෂණය තුළින් අරක සම්පූර්ණ වෙනස් කරනවා. එතකොට කෙනෙක්ට අභියෝග කරන්න බෑ. අපි සාමාන්‍ය සසර ගැන කර්මය ගැන දන්නේ නැති නිසා අභියෝග කරනවා. ওই කර්මයේ කිවට බලන අරයා වෙනස් කරගත්ත අරයාට බෑ කියලා නේ. එහෙම වෙන්නේත් පින්නතුනි අර ඒ වගේම සසර ඊට අදාළ විදියට ඒ පරිසරය සකස් වෙනවා. ඒක තමයි ස්වභාවය මේ කර්ම tattye කියන එක පින්නතුනි. කර්මය ගැන බුදුහම දේශනා කළා උපරිම දැනුමක් ලබා ගන්න ඕන. නමුත් කර්මය ගැන සම්පූර්ණ දැනුමක් රහතන් වහන්සේ කෙනෙකුට ලැබෙන්නේ නැහැ. කර්මය ගැන සම්පූර්ණ පරිපූර්ණ අවබෝධයක් ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුටමයි. ඒ තරම්ම කර්මය කියන එක අචින්තනීය විෂයක් විදිහට සලකනවා. කවදාවත් හිතන අවසන් කරන්න බැරි ශේත්‍රයක් කියලා. ඒ තරම් ගැඹුරු තේමාවක් මේක. අපට තියෙන හැකියතා දුරට ලෝකෙට උප්පරිම යහපතක් වෙන විදිහට නිතර මානසිකත්වයක ඉන්න. හැම මොහොතේම ලෝකයට යහපත ප්‍රාර්ථනා කරන තමන්ගේ අමනාප වෙච්ච දෙන්නෙක්වත් කරදරයට පත් වෙනවට කඳුසරලියන්ට සතුටු වෙන්න එපා. ඒ ඇඟෙත් යහපත සමගිය ප්‍රාර්ථනා කරන්න. ඒක තමයි පින්තුනි බෝධිසත්ත්ව ලක්ෂණය කියලා කියන්නේ. ඒ මට්ටමේ අපි ඉන්නවා කියලා කියන්නේ අපේ මානසිකත්වය අපි ඉහළම මට්ටමක ඉන්නවා. මානසිකත්වයේ ඉහළ මට්ටමක හිටියා විතරක් නෙවෙයි. අපි ඔක්කොම චර්යාවන් ඊට අනුව අපේ ජීවිතය සකස් වෙනවා ඉතින්. හොඳයි තාත්. දැන් සමහර අවස්ථාවල තියෙනවා පොදවොද මට ඉදානවා වගේ. අපි හිත කරනවා. නමුත් ඒක පිළිගන්නේ එන්නේම නැහැ. ඒකම අපි කොහොමද අපේ ජීවිතේ සකස් කරන්නේ? ඇත්තම බුදුදහමෙන් දැක්වෙනවා බුදුදහම කියලා කියන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන දෙකම එකට දිනු වෙනට ඕන. එකක් විතරක් නෙවෙයි. දැන් මෛත්‍රිය සහක දැන් බුදුහාඳුර අපි කියනවා කරුණාවේ සහ ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය කියලා. දැන් බුදුහාඳුර දේවදත්ත හාමුදුරුවන්ට දක්වපු මෛත්‍රියම තමයි රාහුල හාමුදුරන්ට දැක්වෙ වෙනසක් නැහැ. හැබැයි දේවදත්ත හාමුදුර අන්තිම කාලේ බුදුහාඳුර දකින්න කියලා පණිවිඩ ගානක් එවෙන්න කියලා. බුදුහාඳුර ගියාද? බුදුහාඳුර ගියේ නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා සම්පූර්ණයෙන්ම පේනවත් එන්න එපා කියලා කෙලින්ම පිටස්තලයව සමහර අවස්ථාවලදී ඒ කලේ මෛත්‍රියෙන් මෑකලේ නමුත් ප්‍රඥාවෙන් කලේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා අපේ ළඟ මෛත්‍රිය තියෙනා වගේම අපේ ආධ්‍යාත්මික දිනුවට හානියක් නොවන විදියට යන්නම් තීරණ ගන්න වෙනවා. ඇතැම්මිට ලොකු හානියක් කරනවා නම් අපිට නීත්‍යානුකූලව කටයුතු කරන්න වෙනවා. ඊට වඩා පල්ලිහා මට්ටමේ දේවල් නම් යම් යම් මට්ටම් වලින් අපට කාලයට අනුව පරිසරයට අනුව ඉන්න රටට අනුව යම් යම් විදියේ තීන්දුව తీරන ගන්න වෙනවා. හැබැයි අපි කිසි විටකත් සතර අගතියට යන්න හොඳට නැහැ. අපි කියන්නේ බයස් කියලා කියන්නේ අපි කිසි විටකත් කැමැත් නිසා, ඡන්දේ නිසා, ද්වේෂේ නිසා, බය නිසා, මෝහේ නිසා මෙන්න මේ සතර අගතියට අපි යන්න හොඳ නැහැ. මේ අගතියට ගියොත් තමයි අපට අකුසල් වෙන්නේ. එනිසා මේ අගතියට නොයා අපට යම් යම් පුළුවන් ඉදී පල්ලෙහා මට්ටමේදී අපේ පැත්තේ මානසික අධ්‍යය දිනු කළා, මෙත් වැඩලා, එතමිට උදව්වක් කළා, හරි මිනිස්සු සත්පුරුෂ කරන්න උත්සාහ කරනවා අපි. බණ දහම් අහන්න සලස්සලා හරි යම් යම් මට්ටම් වලින් අපිට කරන්න පුළුවන්. බැරිය මට්ටම් වලදී අපිට එකම තැනක ඉන්නව නම් අපට අපේ පදිංචි වෙනස් කරන්න වෙනවා. එතමිට අපිට වෙන ප්‍රදේශයකට යන්න වෙන්න පුළුවන්. කෙනෙක් නම් අයින් කරන්න වෙන්න පුළුවන්. ලොකුම බරපතල වැඩ කරනවා නම් එතමිට නියත අනුකූල තීරණ ගන්න පුළුවන්. යම් යම් මට්ටම් වලින් අපිට ක්‍රියා කරන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක්වත් කරන දෙයක්. මූලික දේ තමයි, ප්‍රධාන දේ තමයි නිතර අනිත්‍යයට උදව් කරන්න ගිහිල්ලා හරි අපේ ආධ්‍යාත්මික දියුණුවට, අපේ සතර ගමනට අපි හානියක් කරගන්න හොඳ නැහැ. තමන්ගේ දෙමාපියෝ නිසාවත්, දරුවෝ නිසාවත්, ස්වාමි භාර්යාවන් නිසාවත් අපේ සතර ගමනට අපි හානියක් කරගන්න හොඳ නැහැ. අපේ මානසික දියුණුව නිතරම මුලින් තියාගෙන කර්මය ගැන විශ්වාසය තියාගෙන කර්ම චක්‍රයෙන් හානියක් නොවන විදියට අපිත් අපේ ආරක්ෂාව සලසාගෙන අපට යම් යම් විදිහේ තීරණ ගන්න වෙනවා. සමාජ ඇත්තම තමයි සමාජ දැන් බුදුහාඳුරුත් උත්සාහ කළා දේවදත්ත හාමුදුර නිවැරදි කරන්න යම් යම් විදිහේ උත්සාහයන් කළා. සමහර රහතන් වහන්සේලා සමරස්ථාවල යම් යම් විදිහේ උත්සාහයන් ආරම්භ කරන පළාත්යන්වල සමහරව සාර්ථක වෙලා තියෙනවා, සමහරව බැරි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරියට අපි කලින් සඳහන් කළා තියෙනවා නිතර මනහන යන පිණුතුන් දන්නවා බුදුහාඳුරන්ගේ ඥාතීන් කියන්නේ සාක්‍ය වංශික කියන්නේ. සාක්‍ය වංශිකයන් එක්ක ලොකු තරහක් තිබුණා විදුඩබ කුමාරයා. විදුඩබ කුමාරයා කියලා කොසන රජතුමාට පුතෙක් හිටියා. මේ පුතා ඉපදෙච්ච ආකාරය ඔහුගේ ජීවිතයේ සකස් ඒ කියන්නේ ඔහු මෙලොවට බිහිවීම ගැන යම් කිසි විදිහකට ගැටලුවක් තිබුණා. ඊට පස්සේ ඔහු සාක්‍ය වංශිකයන් සමග දැඩි අවනාපයක් තිබුණා. ලොකු වෛරකින් හිටියේ. දැන් මේ කුඩා කුමාරයා කුඩා කලින් නම් මේ වෛරය තිබුණා. ඔහු ටිකක් ලොකු වුණා. දැන් කොසන රජතුමාගේ පුතේ කොසන රජතුමා කියලා කියන්නේ මහා ප්‍රතාපවත් රජ කෙනෙක්, මහරජවරුන් හතර දෙනාගේ එක්කෙනෙක්. ඊට පස්සේ ਉਹ සියලුම රාජ්‍ය බලය ප්‍රයෝගී කරගෙන, යුද ශක්තිය ප්‍රයෝගී කරගෙන සාක්‍ය වංශය ඝාතනය කරන්න ගියා. සාක්‍ය වංශය කියන්නේ කවුද? බුදුහාමුදුරන්ගේ ඥාතියි. විශාල සේනාවක් සමග ඝාතනය කරන්න ගියා. බුදුහාමුදුරෝ මේ විරුද්ධ කුමාරයන පාරෙහි මාර්ගයේ ගහක් යට වැඩ හිටියා පළවෙනි දවසේදී. මේ කුමාරයා බුදුහාමුදුරෝ මේ මාර්ගයේ දැක්කට පස්සේ බුදුහාමුදුරන් අහනවා, ස්වාමීනි මේ මොකද මේ ගහක් යට මේ පාරෙන් වෙලා ඉන්නේ කියලා. බුදුහාමුදුරෝ කියනවා, කුමාරයා මගේ ඥාතියෙන් ඉන්න ගම්මානෙන් හමන සුළඟක් මට සෝයක් කියලා. දැන් මේ මොකද කියන්නේ? ඔහු දැනගත්තා බුදුහාමුදුරන් එක දැනගෙනයි මේකට අකමැත්තෙන් ප්‍රකාශ කරන්න කියලා. ඔහු ආයි සේනාවත් එක්ක හැරිලා ගියා. යුද්ධ කළේ නැහැ. ඔහම ඉන්නකොට කවටික දවසක් ගිහින් ආයි අර වගේ සේනාවත් එක්ක ආයි ආවා. දෙවෙනි දවසේදී බුදුහාමුදුරෝ අර වගේම ගහක් යට හිටියා. අර වගේම ප්‍රකාශ කර එදත් හැරිලා ගියා. තුන්වෙනි දවසේදී ආයි ආවා. බුදුහාමුදුරෝ බැලුවා, මොකද්ද මේ යලි යලිත් වලක් අධ්‍යයයි මෙන්නේ කියලා. උන්වහන්සේ දැක්ක මීට ඉස්සෙල්ලා ආත්ම බහකට මේ සාක්‍ය වංශිකයන් සමූහ වශයෙන් මේ කරපු මහා අකුසලයක් විපාක දෙන දැන් මේ සූදානම් අවස්ථාව. වැලක් කොට හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරෝ ඊළඟ දවසේ ගියේ නැහැ. වැලක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරට තලක් කරන්න බැරුණා. බුදුහාමුදුරෝ යම්කිසි මට්ටමකින් බැලුවා මෙයාට යම්කිසි විදියකින් බලපෑමක් කළ නවත්තන්න. ඊට පස්සේ කර්ම චක්‍රයට ඉඩ දෙන්න වුණා. ඔහු ගිහිල්ලා සාක්‍ය වංශිකයේ මහා නම සාක්‍ය ඇතුළු ඉතාමත් කිහිප දෙනෙක් හැරෙන්න මුළු වංශයක්ම ඝාතනය කළා. මෙන්න මේ සත්‍යයන් තියෙනවා. යම් යම් මට්ටම් වලදී අපට උපදෙස් දීලා හෝ ආදර්ශයක් වෙලා හෝ යම් යම් මට්ටම් වලින් වළකන පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් සමහර මට්ටම් වලදී අපිට බැරි මට්ටම් වලදී අපට උපේක්ෂා සාගත වෙන්න වෙනවා. වර්තමාන කාලේ හැටියට නම් අපිට යම් යම් විදිහේ තීරණ වලට යන්න වෙනවා. හැබැයි අපේ සතරගලට නොගෙහෙල්ලා අපේ හිතට අපි හානියක් නොවන විදිහට, අපේ සසර ගමනට හානියක් නොවන විදිහට, අපේ නිවන් මාර්ගයට හානියක් නොවන විදිහට අපි කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. හොඳයි පින්වත්නි, අපිට මේට වඩා කාලය නැහැ. පින්වතුන් පැය දෙකකට අසන කාලයක් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. මේ රැස් කරගත් උතුම් කුණ ධර්මයන් අප නවින් මේකේ ඥාති වූද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියලා කවුරු සාදෝ කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලුම් පින් සම්මන්ත්‍රිත දෙවෙනු අනුමෝදන්ව මේ අත්ඬ සියලු යහපත අනුමෝදන්ව සනසාදෙත්වා. පින්වතුන් සිදු කරන සියලු දෙහන කටයුතු සඳහා දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන ප්‍රථමයෙන් අපේ දෙවියන්ටත් කුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා පැවැත්වීම ආදී වශයෙන් රැස් කරගත් උතුම් කුණ ධර්ම ඥාන සංසයෙන් පිනතුනේ හැම දිනාට මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සතර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා කෝල උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම ධර්ම සරණයි.